සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනී සම් සන්නීත සාතම් සුචිසාරදී සම් සන්ධීරකං සොන්න තනුපලා සම් සංලාපදේසිං පනමිබිසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදංසිං හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංඝම් පනමේ රසාසම් සසර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දෙවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහසඟන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මංගංගාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, බර්කලි බෞද්ධ විහාරස්ථානයේහි 2017 වර්ෂයේහි වෙසක් පුන් පොහෝ දින පැවැත්වෙන ධර්ම දේශනාවයි මේ දෙවැනි කොටස විදිහට දැන් මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, අප උදෑසන සාකච්ඡා කළා සම්මාදිට්ඨිය ගැන. සම්මාදිට්ඨිය ලැබීමේ ක්‍රම දෙකක් ගැන අපි කතා කළා, මතකද? මොකද ක්‍රම දෙක? සම්මාදිට්ඨිය ලැබෙන්න නම් හේතු වන කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? එකක් තමයි සද්ධර්ම ශ්‍රවණිය, බණ අහන්නට ඕන. ඒ වගේම අනිත් කාරණය, ඒ අහන බණ නුවණින් මෙනෙහි කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ දෙක දිනුවෙච්ච පමණට තමයි පිනතුණි නිවැරදි දැක්ම ඇති වෙන්නේ, සම්මාදිට්ඨිය ඇති වෙන්නේ, විෂන් එක ඇති වෙන්නේ. ඒ හොඳ සම්මාදිට්ඨියක් ඇති වුණොත් තමයි අපි මොකද කරන්න ඕනේ කියන එක ගැන අපිට පැහැදිලි දැක්මක් ඇති වෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය ඇති වෙච්ච පමණට සම්මා සංකල්ප වැඩි වෙනවා. හොඳ සංකල්පන ඇති වෙනවා. එතකොට සංකල්ප හොඳ වෙනකොට වචන හොඳ වෙනවා. තමන්ගේ මුඛයෙන් පිට වෙන වචන හොඳ වචන. එතකොට වචන හොඳ වෙනව විතරක් නෙවෙයි, සම්මා කම්මන්ත හොඳ කර්මාන්ත කරන්නේ තමන්. හොඳ ශරීරයෙන් කරන දේවල් හොඳ දේවල්. සම්මා ආජීව, තමන් කරන රැකියාව නිවැරදි රැකියාවක් වෙනවා. සම්මා වායාමෙන් තමන්ගේ උත්සාහය නිවැරදි උත්සාහයක් වෙනවා. සම්මා සති, නිවැරදි ලෙස තමන්ගේ සිහිය පිහිටවා ගන්නවා. සම්මා සමාධි, සිත එකඟ කරනවා නිවැරදි ලෙස. මෙන්න මේ විදිහට පින්නතුණින් සම්මාදීට ඇතිවෙච්ච පමණට අපේ සමස්ත ජීවිතයම වෙනස් වෙනවා. අපි හිතන විදිය වෙනස් වෙනකොට අපි කතා කරන විදිය, ක්‍රියා කරන විදිය, රැකිරක්ෂා කරන විදිය, හිතගෙන කරන විදිය, අනිත් ඇසුරු කරන විදිය, මේ ඔක්කොම ඊට අනුව වෙනස් වෙනවා. ඒ නිසා පින්නතුණේ සම්මාදිට්ඨිය ඇතිවීමේ පළවෙනි ප්‍රතිඵලය ගැන තමයි අපි උදෑසන සාකච්ඡා කළේ. ඒකේ කම්මස්සගත සම්මාදිට්ඨිය ගැන. එතකොට කර්මය ගැන විශ්වාසය ඇති වුණාට පස්සේ ධර්ම ශ්‍රවණය කරලා අපට ජීවිතය ගැන අවබෝධය ලැබුණාම ප්‍රධාන අවස්ථාව තමයි අපි කරන කුසල අකුසල කර්ම වලට විපාක ලැබෙනවා කියන කාරණේ. ඒකේදී මුල්ම අවස්ථාව තමයි පින්නතුනේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන පේනවා. තමන් ජීවිතය ගැන බලනවා. තමන් හරිම වාසනාවන්තයි, මේ වගේ හොඳ ඉන්ද්‍රිය ලැබුණා, හොඳ බුද්ධියක් ලැබුණා, හොඳ වාසනාවන්ත මනුෂ්‍යත්ව භාවයක් ලැබුණා, මේ වටපිටාව, පරිසරය, ඥාතීන්, දෙමව්පියන්, දරුවන්, මේ හැම දෙයක්ම තමන්ට කොච්චර වාසි පිණිසද හේතුනේ කියලා තමන්ට පේනවා. ජීවිතේ අපේ කාගේ අඩුපාඩුවක් නැති නැතිනෝ පිනතුනි. පොඩි හරි අඩුපාඩුවක් නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. නමුත් අපි ඊට වඩා ලැබපු හොඳ දේවල් ජීවිතේ තියෙනවා. අන්න ඒ ලැබපු හොඳ දේවල් ගැන තමන් වා සතුටු වෙනවා තමන් ගැන. කොච්චර පිනකින්ද මං ගියාත්ම වල කොච්චර මං හොඳට පින් කළා තියෙන්නේ නැද්ද? ඒ නිසා තමයි මට මේ ආනිසංස ටික ලැබුණේ කියලා තමන් තමන්ගේ ජීවිතය ගැන වා සන්තෝෂ වෙනවා. පිනතුනි, ඒ අතරින් තමන් තවත් සන්තෝෂ වෙනවා. මේ වගේ දර්ශනයක්, දහමක් තමන්ට අහන්න ලැබුණා. ඒ ධර්මය තුළින් තමන්ගේ හිතේ ඉහළටම දියුණු කරගන්න පුළුවන්, තමන්ගේ හිතරෙන පීඩා දුරු කරගන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගයකොත් තමන්ට ලැබුණා නේද කියලා තමන් තවත් සතුට වෙනවා. මෙන්න මේ සතුටත් එක්කම පින්නතුනේ මෙයා පුළුවන් තරම් ජීවිතේ තවත් පින් දහම් කරගන්නවා. මොනවද පින්කම් කියලා කියන්නේ? හිත පිරිසිදුව තියාගෙන දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කියන විදිහට දාන, සීල, භාවනා කියන පින් දහම් කරනවා. අන්න ඒ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම තමයි පින්නතුනේ මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ. දැන් පුබ්බේච කත පුණ්‍යතා කියලා කියනවා, තමන්ගේ පෙර පින ගැන සන්තෝෂ වෙන්න. අසේවනාති බාලානං දුසිරිතිය නැයි බාලයන් ඇසුරු කරන්න එපා. පණ්ඩිතානං සේවනං නුවණතේ ආශ්‍රය කරන්න. දානංච ධම්මචර්යාච දන් දෙන්න, ධර්මයේ හැසිරෙන්න. ඥාතකානං සංඝෝ ඥාතීන් සංග්‍රහ කරන්න. කාලේන ධම්ම සවනං, කාලේන ධම්ම සාකච්ඡා, හොඳ නිවැරදි කල්ලි ධර්මය අසන්නට, ඒ ධර්ම සාකච්ඡා කරන්න, පතිරූප දේශ වාසෝච්චය හොඳ සුදු ප්‍රදේශයක වාසය කිරීම, ඒ වගේම ආර්ය සත්‍යාන දස්සනං ආර්ය සත්‍ය දැකීම, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම, එහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ මංගල කාරණාවල ඉහළම මංගල කාරණේ මොකද්ද? ඉහළම මංගල කාරණේ තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ පෙරලෙන ලෝකයේ අටලෝ දහමෙන් පෙරලෙන ලෝකයේ තුල ලාභ ලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම අභියස පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. යම් කෙනෙකුගේ සිත කම්පාවටපත් නොවෙනවා නම්, සිත නොසැලෙනවා නම්, අකම්පිත සිතක් ඇති කරගන්න පුළුවන් නම්, මෙන්න මේක තමයි ඉහළම මංගල කාරණේ වෙන්නේ. අශෝකං විරජං හේමං. මොකක් ගැනද මේ කියන්නේ අන්තිමටම? නිවන ගැන කියන්නේ. මේ මංගල කාරණාවල අවසානය කොතනද? නිර්වාණයෙන් තමයි ඉවර වෙන්නේ. නිවන තමයි උතුම්ම මංගල කාරණේ. එතකොට බාලයන් ඇසුරු නොකිරීමේ ඉඳන් පටන් අරගෙන දිගින් දිගටම ගිහිල්ලා දන් දෙයලා පින්කම් කළා, මෞද්‍යමාපියන් සලකලා, කළගුණ සලකලා, බණහාලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අටලෝ දහමෙන් කම්පාඩපත්න වෙලා ඉහළම මංගල කාරණේ තමයි නිර්වාණය දක්වාම මේ මංගල කාරණාට විස්තර වෙනවා. ඉතින් පින්වතුනි, මේවා එක එක මට්ටම් වලින් අපේ ජීවිත තුල අපට එදිනෙදා කරන්න පුළුවන් දේවල්. ඒව කරන්න කරන ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒව කරන්න කරන ඒව තමයි තමන්ට වැඩිපුර මතක් වෙන්නේ. තමන්ගේ ජීවිතයේ අඩුපාඩුවක් හරි නැත්නම් තමන් ඇසුරු කරන කෙනෙක්ගේ අඩුපාඩුවක් හරි තමන්ට එතන හිතෙන්නේ ඊට පස්සේ. දැන් අපට උනත් අපේ ජීවිතවල සමහර විභාග කරගන්න බැරි වුණා කියලා හිතෙනවා. ඇතැම් වෙලට සමහර ශරීරයේ තියෙන සමහර ලෙඩ දුක් හරි නොඑක් දේවල් ගැන අපට හිතෙනවා ඇත්තෙම. නමුත් ඒව හිතන වෙලාව අඩුයි. අර හොඳට කුසල් පැත්ත ගැන හිතනකොට, කරපු හොඳ දේවල් ගැන හිතනකොට ඒ පැත්ත තමයි වැඩිපුර අපට හිතෙන්නේ. අර අඩුපාඩුකම් ගැන ඉතර අපට හිතෙන්නේ ඊට පස්සේ. මෙන්න මේක තමයි කියනதுනේ අපි පින්කම් කිරීමෙන් ලබන වාසිය. ඒ නිසා හැකියතාක් Tamante ජීවිතේ සතුට වෙන්න පුළුවන් හොඳ දේවල් පුළුවන් තරම් ජීවිතේ කරගන්න. කරන්න කරන්න මොකද්ද වෙන්නේ? Tamante ඒක තමයි වැඩිපුරම ජීවිතේ හිතේ. ඇත්තෙම අපට සැප හෝ දුක කියන කෙන්නේ පින්නතුනේ අපි වැඩිපුර හිතන ද යනවා. ඔව්, දැන් ඔබට අපි කිමු දරුවෝ 10 දෙනෙක් ඉන්නවා කියලා. දරුවෝ 9 දෙනෙක්ම මහා ශරරු කියලා කියමු. එක ළමෙක් මුකුත් නැහැ. එයා ඉගෙන ගත්තේ නැහැ. එයා මත්පැන් බොන. ඔබ දවසට වැඩිපුරම හිතන්නේ අර දරුවා ගැනනේ. එතකොට හිතනකොට අර 9 දෙනෙක්ම දැන් මහා ශරරු. 9 දෙනෙක් ගැන සතුට වෙන පුළ. නමුත් ඔබට එයා ගැන හිතෙන්නේ නැහැ දැන් මෙතන. අර අසාර්ථක වෙච්ච දරුවා ගැන තමයි වැඩිපුරම. එතකොට අර සතුට නැහැ Tamanට. දැන් ධර්මය කියන්නේ මොකද්ද? අර දරුවාත් පුරවණන් උදව් කළ කොට ගන්න බලනවා. නමුත් එක කලහ හෝ නොකලහ හෝ අර සතුට ලැබෙච්ච පැත්ත වැඩිපුරම හිතනවා. එතකොට අර දුක් වෙනන තියෙන අවස්ථා එන්නෙම අඩු වෙනවා. මේකට විතක්ක සංඝාන සූත්‍රයේ තියෙනවා, තමන්ගේ හිතට කෙලෙස් ඇති වෙන කාරණයක් තියෙනවා නම් ඒ කාරණා අසති කියලා. අසති කියන්නේ සිහි නොකර ඉන්න කියලා. තමන්ගේ ජීවිතේ මොන හරි දුක් වෙන තියෙන කාරණයක් තියෙනවා නම් ඒක අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් නැහැ. වරදවා තේරුම් ගන්න එපායි. කියන්නේ සිහි නොකර ඉන්න කියලා. ඒක මතක් වෙන වෙලාව අඩු කරන්න. මතක් වෙන වෙලාව අඩු වෙන නම් ඊට වඩා ප්‍රබල සතුට වැඩි වෙන දේවල් ආධ්‍යාත්මික වශයෙන් තමයි ජීවිතේ තියෙනට ඕන. අන්න ඒකට හොඳ දෙයක් තමයි පින්නතුනි මේ මංගල සූත්‍රේන කාරණා. මංගල සූත්‍රයේ පින්නතුනි හරියට මගුල් ගෙදරක ලස්සනම මගුල් ගෙදරක එල්ලල තියෙන ලස්සන විදුලි බල්බ වගේ. ලස්සන අලංකාර වගේ. එනතා මේ කාරණාවල යුක්තව ඉන්නනම් පිනුතුන එදාට අපේ ගෙදර කෙනෙක් මිය ගිහිල්ලා තිබුණත් මලගියක් වුණත් අපට මලගියක් නෙවෙයි එදාටත් මගුල ගියක් අපට. ඇයි ඒ? ඒ මැරිච්ච කෙනා ඉන්න කාලේ අපි ඇත්ත එක හුඟක් පින්කම් කරගෙන තිබුණේ. එයා මැරුණට පස්සේ අයිප දෙන්නේ එයා හිටිය තැනට වඩා හොඳ තැනකට. එයා මේ පරණ ශරීරය අත්හරිනකොට එයාට ලැබිලා තියෙන මේ මොහොතේ ඊට වඩා හොඳ ස්ථානයක්. එක්ක හොඳ මනුස්ස ලෝකීට වඩා හොඳ මව කුස නැත්තං යා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ වගේ තැනක තමයි ඇයි ඉන්නේ. තේනොතන එදාට අපි අපේ ළඟම ඥාතියෙක් මිය ගියත් අපි දුක් වෙන්නේ නැහැ. අපි කෙනෙක් මිය ගියහම බොහෝ විට දුක් වෙන යාගෙන් වෙච්ච පාඩුව නිසා. නමුත් පින්නතුනේ ඒ කෙනා හිටිය තැනට වඩා හොඳ තැනක ඉපදුනා කියලා අපට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම් ඇත්තෙන්ම අපට එන දුකම කඩු කරගන්න පුළුවන්. ඒ නිසා මේ මංගල කාරණා අපි දිනපතාම කරනවා නම් පින්තුනේ අපේ දරුවොත් එක්කම දරුවොත් පින්තුනේ මේ පින්කම් වලට සහභාගී කරගන්න ඕන අපි. ඇතැමිට අපි දරුවන්ට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි විතරයි පුළුවන් සිංහල බෑ කියලා සමහරට අපි දරුවෝ සම්බන්ධ කරගන්නේ නැහැ පින්තුනේ. නමුත් දරුවන්ට නොතේරුණත් දරුවෝ නෙමෙයි පින්තුනේ සතේකී උපාය කියලා නම් සතහරි පුළුවන් නම් එකක් එන්න මම නම් කියන්නේ. අපේ සමහර භාවනා පන්ති වලට එන අය ඉන්නවා මේ ඉපදිච්ච අය තමන්ගේ සුරතල් සතන් තරන් ඇවිල්ලා බණහනේ සමහර අය. ඔව් සමහර අය පින්නතුනේ මැද පෙරදිග ඉපදෙච්ච සමහර අය ඉන්නවා. ඒ අය සිංහලෙන් බණ කියනකොට ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඇයි අහගෙන ඉන්නේ? එයාට සිංහල තේරෙන්නේ නැහැ. එයා කියන්නේ මේ බණ කියනකොට ලොකු එනර්ජි එකක් මේ වටේ තියෙනවා. ඒ ස්පිරිචුවල් එනර්ජි එක ගන්න කියලා අහගෙන ඉන්නේ. එයා කියනවාට දැනෙනවා කියලා ඒක. පින්නතුනේ ඒ තරම් ශක්තියක් මේත් එක්ක තියෙනවා සමහර ඒ ශක්තිය ගන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා මංගල කාරණා වලින් අපි සාර්ථක වෙනවා කියන්නේ අපි දිනන වෙන විතරක් නෙවෙයි අපි මුවහකම ආදරය කරන අය ඉන්නවනම් අපේ දරුවෝ අපේ ස්වාමි පුරුෂයන් බහරයවන් ඒ අයට පුළුවන් තරම් මේ ධර්මයෙන් අපි උදව් කරන්න. මොකද අපි හිතනවා දැන් මට හුඟක් වයසයි මගේ දරුවෝ හුඟක් බාලයි මම දරුවෝ ජීවත් වෙන කාලයට මං ජීවත් වෙන කාලයට වඩා වැඩි කාලයක් දරුවෝ ජීවත් වෙන කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනේ හැම වෙලාවෙම එහෙම නැහැ. සමහර වෙලට Tamanට වඩා කලින් දරුවෝ ජීවිතෙන් සමු ගන්නවා. සමහර ආච්චිල සියලින්ින්දී මොනබුරු මිනිමිරියෝ මරණයටපත් වෙනවා. ඉතින් කොයි මොහොතේ අපේ ජීවිතවල කාලය ඉවරලාද කියන්නේ වෙ අපිට. ඈ කොයි වෙලේ අපේ වීස ඉවර වෙද්ද නැහැ මනුස්ස ලෝකේ. ඇමරිකාවේ වීස ඉවරනවා කියන්නේ මනුෂ්‍ය ලෝකේ වීස ඉවරනවා. පින්නතුනේ ඒක මහා අභාග්‍යයක්. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ වීසා ඉවර වෙන්න කලින් ඊළඟ හොඳ වීසාහයකට සීලක ගහගන්න ඕන අපි ඒක. පින්නතුනේ ඒ සඳහා ධර්මය තමයි අපට හොඳම අවස්ථාව. ඒකෙදී අපි ඇසුරු කරන අපේ ඥාතීන්ට මේ උදව් අපි පුළුවන් තරම් කරන්න ඕන පින්නතුනේ. ඒක තමයි ඒ ඇට දෙන ලොකුම දායාදය වෙන්නේ. ඉතින් මංගල සූත්‍රයේ කරුණුත් අපි මේ කෙටියෙන් සාකච්ඡා කරේ අපේ දායක නෝන කෙනෙක් ඒක අහපු නිසා. ඉතින් ඒ කරුණුත් එක්ක දැන් අපි උදෑසන සාකච්ඡා කළේ පින්තුනි ස්වර්ග මාර්ගය ගැන. කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් ස්වර්ග මාර්ගයේ කාරණා ටික තමයි අපි උදේ සාකච්ඡා කළේ. පින්තුනි බුදුදහම අහනකොට ඔබේ බුද්ධිය දියුණු වෙන්නට ඕන. ඔබේ දැනුම දිනු වෙනට උන ඔබ අහන ප්‍රශ්නත් බුද්ධිමත් ප්‍රශ්න වෙන්න ඕන. ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම අපි ඉහළම මට්ටමේ ප්‍රශ්න. නමුත් අපි යම් යම් දන්නේ දේවල් අහලා ස්වාමීන් වහන්සේලගෙන් හොඳ දැක්මක් අපි ජීවිතේ ගැන ඇති කර ගන්න ඕන ධර්මයේ තුලින්. අන්නේ දැනුමේදී පින්නතුනි මේ ස්වර්ග මාර්ගයයි මෝක්ෂ මාර්ගය දෙකේ පැහැදිලි වෙනස හඳුනා ගන්නට ඕන. ඒක තමයි වැදගත්. මේක පැටලව ගන්න එපා. ස්වර්ග මාර්ගය කියන්නේ මොකද්ද? And the way how we go to the heaven or blissful life. That is the first step in Buddhism. The other one is the deliverance path. How we achieve enlightenment or how we overcome suffering completely. මේ දෙකම පිළිබඳව පැහැදිලි ගමන් මඟ තේරුම් ගන්නට ඕන. අපි කරන ක්‍රියාවනුත් මේ දෙකේදී වෙනස් වෙනවා. අපි ආකාරය වෙනස් වෙනවා. දැන් කම්මසකතා සම්මාදිටී ඉඳලා අපි කරන්නේ අපි කරන කුසල අකුසල කර්ම වලට අනුව අපිට සැප දුක් විපාක විඳිනවා කියන ලැබෙනවා කියන කාරණේ. අන්න ඒ අවබෝධයේ ඉන්නකොට පින්නතුනි අපි නිතරම උත්සාහ කරන්නේ මේ බාහිර පරිසරය ටික වෙනස් කරගන්න. හොඳ දේවල් කළා ඇහැට පේන රූප හොඳ රූප කරගන්න. කනට ඇහෙන ශබ්ද හොඳ ශබ්ද කරගන්න තමයි මේ කම්මස්සකත සමාධියෙන් කරන්නේ අපි. එතකොට ඊළඟ එකේ මෝක්ෂ මාර්ගයේදී අපි මොකද කරන්නේ? මෝක්ෂ මාර්ගයේදී කරන්නේ සැපක් ආවත් දුකක් ආවත් මේ දෙකම ෆේස් කරන විදිහට මේ පැත්ත හදාගන්න එක කරන්නේ. ස්වර්ග මාර්ගයේදී කරන්නේ බාහිර දෙක වෙනස් කරන එක. අපි කියමු අපි අපිට පේන හෙන දේවල් දැන් අපි ඒ කම්මසකත සම්මදිට්ඨිය සාර්ථක කරගෙන සසරේදී දැන් මේ වටා පිටම හදාගෙන දැන් මේ ඉන්නේ. ඇහැට පේන රූප හොඳ රූප ඉන්න පරිසරය ඥාතින් මේ ඔක්කොම අපි අතීතයේ කරපු පින්කමලානි සංසෙම් මේ ගත්තා. එතකොට මේ ටික කරගත්තු කෙනා ඊළඟට තවත් පියවරක් තියෙනවා. මොකද ඒ තියෙන අපි කොච්චර කුසලෙන් ඉහලට දියුණු වුණත් අපිට පාලනය කරන්න බැරි පැත්තක් තියෙනවා. මොකද්ද බැරි පැත්ත? අපි මහලු වෙනවා, අපේ ළඟම ඥාතියන් අපෙන් වෙන් වෙනවා, ලෙඩ වෙනවා, අපි නැවත සතරට එනවා, නැවත ඉපදෙනකොට අපාය යන්න පුළුවන්. මෙන්න මේ චැලෙන්ජස් ටිකක් අපේ තියෙනවා. මෙන්න මේ පැත්තට ෆේස් කරන්න තමයි අර දෙවනි මට්ටමේ මෝක්ෂ මාර්ගය ටික තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙක පැහැදිලිවම අපි හඳුනා ගන්නට ඕන. දැන් උදාහරණයක් ඇරෙන්න අපි දානයක් දෙනකොට, දානේ පූජා කරනකොට දැන් ওই සමහර සූත්‍රවල තියෙනවා දානේ ලබන කෙනාගේ ගුණ අනුව ආනිසංශ වැඩි වෙනවා. දැන් සිල්වත් කෙනෙකුට දුන්නොත් ආනිසංශ වැඩි. දැන් සතිපුට දෙනවට වඩා දුස්සීල මිනිසෙකුට දෙන එක ආනිසංශ වැඩි. දුස්සීල මිනිසෙකුට වඩා සිල්වත් මිනිසෙකුට දෙන එක ආනිසංශ වැඩි. එයාට වඩා මාර්ගවල ටිකෙන් ටික වැඩි වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට යනකම් ආනිසංශ වැඩි වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ කම්මත්තකත සම්බන්ධිතින ස්වර්ග මාර්ගය ඉඳන් කියන්නේ. ඒකේ දෙනකොට පුළුවන් තරම් බෙනිෆිට්ස් ටික බාහිරින් ගන්න තමයි මේ කරන්නේ. හැබැයි මෝක්ෂ මාර්ගයට එද්දී කොහොමද? මෝක්ෂ මාර්ගයට එද්දී බාහිරගෙන බලන්නේ නැහැ. ඔව් බලන්නේ තමන්ගේ කොච්චර ලෝභය අඩු වෙනවද කියලා. දැන් මම මෙහෙ මුදලින් 100ක් දීලා 100ක් පරිත්‍යාග කළා ලෝභය අඩු වෙනවනම් මම සිල්වත් කෙනෙකුට දුන්නත් ඒ 100 ප්‍රමාණයට ලෝභය අඩු වෙන්නේ, දුස්සීල කෙනෙකුට දුන්නත් 100 ප්‍රමාණයම තමයි. නමුත් ආනිසංසවලදී වෙනසක් තියෙනවා. සතර අපි දිගට යන්න බලාපොරොත්තු වෙනකොට අර සිල්වත් කෙනෙකුට දීපු එකේ රිටර්න් එක වැඩි. මාහිරින් පාස්මන්ටි කණිත කරේනවා. හැබැයි අභ්‍යන්තරේ පැත්තෙන් ලෝභය අඩු වීම සමානයි දෙකේම. ඔව්. එනිසා සමහර අනාගාමී ශ්‍රාවකෝ ඉඳලා තියෙනවා උග්ග ගුරුපති වගේ අය. ඒ අය යම් කියනවා ලස්සන කාරණයක්. ඔහු කියනවා මම දානීය පූජා කරනකොට මම පූජා කරන කලින් මට දෙවිවරු ඇවිල්ලා මට කියලා තියෙනවා හෙට දානට එන හාමුදුරුවන්ලා ආවල් හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක්, ආවල් හාමුදුරුව අනාගාමී කෙනෙක්, ආවල් හාමුදුරුව සකදාගාමී කෙනෙක්, ආවල් හාමුදුරුව සෝවන් කෙනෙක්, ආවල් හාමුදුරුව ප්‍රසජන කෙනෙක්, ආවල් හාමුදුරුව දුස්සීල කෙනෙක් කියලා මට කලින් දවසේ දෙවිවරු ඇවිල්ලා මට කියනවා. හැබැයි එහෙම කිව්වත් මම දානේ බෙදනකොට සමානව කාටද බෙදනවා කියලා. එයා සිල්වත් අය හොයන්නේ නැහැ. එයා බලන්නේ මේ පැත්තේ තමන්ගේ කොච්චර ලෝභය අඩු වෙනවාද කියලා විතරයි එයා බලන්නේ. එයා දානේ බෙදනකොට දානේ ගන්න කෙනාගේ මූණ දිහා නෙමෙයි බලන්නේ, පාත්‍රය දිහා බලන්නේ. පාත්‍රය අඩු ප්‍රමාණයට බෙදන්නේ. මෙන්න මේක තමයි මෝක්ෂ මාර්ගයේ ලක්ෂණය. ස්වර්ග මාර්ගයේදී හොඳයි සිල්වත් අය බලලා අපි දෙනවා ස්වාමීන් වහන්සේට දෙන එක ලොකු ආනිසංසයක්. ඒක බුදුහාමුදුරුවෝ වර්ණනා කරලා තියෙනවා. ඒ ස්වර්ග මාර්ගයේදී හැබැයි අපි මෝක්ෂ මාර්ගයට යද්දී ඊට වඩා ඉහළ මට්ටමකින් බලන්න. අනිත් දේ තමයි දැන් අපි කොහොමයි මෛත්‍රිය භාවනා කරනවා කියලා. දැන් මෛත්‍රිය භාවනා කළා අපේ පින වැඩි කරගන්න එක අපි කරන්නේ කම්මස්සගත සම්මාදිටියත් එක්ක ස්වර්ගගාමි මාර්ගයේදී. සුගතිගාමි වෙන මාර්ගයේදී කරන්නේ මේ විදිහට. මෛත්‍රිය වඩලා අනිත්‍යයත් එක්ක සුහද වෙන්න පරිසරය සකස් කරගන්න එක, අනිත්‍යයට ආශිර්වාද කරන එක, අනිත්‍යගේ දරුවන් තමන්ගේ දරුවෝ විදිහට බලන එක, ඒ ඔක්කොම මේ සරග මාර්ගය විතරයි. මොකද දැන් දරුවෙක් දිහා බලලා තමන්ගේ දරුවෝ විදිහට බැලුවයි කියන ප්‍රශ්නේ සම්පූර්ණ විසඳිලා නැහැ. මොකද තමන්ගේ දරුවෝ විදිහට බැලුවාට පස්සේ අනිත්‍යයට තමන්තර කෙනෙක් එක්ක වෙනස් වෙන අමනාප කන්ටිකේ පැත්ත අඩු වෙනවා. නමුත් දැන් අපි කියමු තමන්ගේ දරුවෝ වගේම තව දරුවෙකුට සලකලා තියෙන තමන්. ඒ දරුවත් ඇතැමිට අපි කියමු නොයේ කරදරයකටපත් වුණා කියලා. එතකොට ඒ දුක එනවා තමන්ට. ඒ දුකෙන් නිදහස් වෙලා නැහැ තමන්. එතකොට දැන් මෙතෙන් දෙවෙනි පියවරේදී මොකද කරන්නේ? අර මෛත්‍රියේ පරිසරය සකස් කරගෙන ඒ මෛත්‍රියෙන් ඇති කරගන්නා වූ චිත්ත සමතේ උපයෝගී කරගෙන ලෝකෝත්තර සම්මාදිටිය දිකරන්නේ, මෝක්ෂ මාර්ගෙදි කරන්නේ, සමතේ වඩන්නේ අර කෙනෙක් තමන්ගේ දරුවෙක් විදිහට බලන්නේ විතරක් නෙවෙයි. ඒ මෛත්‍රී භාවනා උපයෝගී කරගෙන තමන්ගේ හිතේ සමතේ දිනු කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය බලන්න එයා සමාධිය උපයෝගී කරගන්න. වෙනස බලන්න. ඒ නිසා මෙන්න මේක අපි සඳහන් කරන්නේ ධර්මයේ බුදුබණ අහද්දී විශේෂයෙන්ම බුදුදහමේ තියෙන ස්වර්ග මාර්ගයත් මෝක්ෂ මාර්ගයත් නැත්තම් කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා අපි අර බාහිර පරිසරය වෙනස් කරගන්න දරන උත්සාහය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉඳලා අභ්‍යන්තරය වෙනස් කරගන්න ක්‍රමيات දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. නැත්තම් වරදිනවා අපට. එතකොට දැන් මේ ලෝකෝත් දැන් මේ මොක්ෂ මාර්ගයේ නිවන් මඟ අපි තේරුම් ගත්ත කියලා වරදවා තේරුම් ගන්න එපා. මේ පැත්තේ කරන කින්කන් ටික නොකර ඉන්නේ නැහැ. ඈ ඒව නොකර ඉන්නේ නැහැ. සමහර අය තමන්ගේ වාසියට මේ පැත්තේ මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ අතුපතු ගන්නවත් නැහැ ගෙදරන් දිවන්න. දැන් මම විදර්ශනා භාවනා පන්තියට යන්නේ දැන් මට ඕක කරන්න බෑ නේම. අපිත් දැනුමාන ඊට පස්සේ. නමුත් පින්නතුනි එහෙම නැහැ. එයා මේ පැත්තේ ඉන්න කෙනා පින්නතුනි මේ දර්ශනේ ඉන්න කෙනා වෙනදට වඩා ගෙදර අතුපතු ගන්න. වෙනද තමන්ගේ වාහනේ විතරයි හොදන්නේ. දැන් ගෙදර අනිත් කෙනාගේ වාහනේත් එක්ක හොදනවා. ගෙදර කලින්ටත් වඩා කලින් අවදි වෙලා වැඩ. ඒ ඔක්කොම කරන්නේ මේ දර්ශනේ ඉඳගෙන යා. අපිට යා දන්නවා. යහද සතර සතිපට්ඨාණයෙන් ඉඳගෙන මේ හැමදේම කරන්න පුළුවන් කියලා. ඒ නිසා හිතන්න එපා මේ ලෝකෝත්තර දර්ශනේ ඉන්න කෙනා මේ පැත්ත කරන්නේ නැහැ කියලා හිතන්න එපා. මේ පැත්ත අනිත් පැත්ත දන්නේ නැති කෙනාට වඩා මොක්ෂ මාර්ගයේ නොදන්න කෙනාට වඩා මේ ස්වර්ගගාමි මාර්ගයේ පැත්තක් තියා හොඳට කරනවා. ඒ නිසා පොඩ්ඩක් හිතේ අඩු කරගන්න අය. මොකද යාට මේ හැම දෙයක් මෙයා කරන්නේ මේ දැක්මත් එක්ක ඉඳගෙන. යාට හැම දෙයක්ම භාවනාවක් යට. එයාගේ ප්‍රධාන දේ තමයි පුලුවන් තරම් නිින්ද අඩු කරගන්න අය. එයාගේ සතුට නිින්ද අඩු කරගෙන ටිකෙන් ටික නිින්ද අඩු කරගෙන හැම මොහොතක්ම භාවනාවත් එක්ක ඉන්න එක තමයි යාට වාසිය. එයාට පැයක් නිදාගත්තට වඩා ඊට වඩා අඩු කාලයක් එයාට භාවනා කිරීම යාට ලොකු වාසිය. ඇතැම් විට විනාඩි 10ක් එයා භාවනා කරන එක එයාට විනාඩි 20ක් නිදාගත්තා වගේ සුවයක් එයාට ලැබෙනවා. එයාට වෙහසක් නැහැ ඊට පස්සේ. අපේ නිින්ද වැඩි වෙන්නේ පින්නතුන අපේ කෙලෙස් එක්ක. කෙලෙස් අඩු වෙන නිින්ද අඩු වෙනවා අපට. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා දවසට පෑ දෙකක් වගේ සැට වෙලා තියෙනවා. අනිත් වැඩිපුර කාලයන් භාවනා කරමින් භාවනා සුවය වෙනුවෙන් තමයි ඉන්නේ. එනිසා මේ දෙපැත්ත ගැනම අපට පැහැදිලි දැනුමක් තියෙනට ඕන. මෙතනින්නම් කියන කාරණා කලින්ටත් වඩා බොහොම අවධානයෙන් අහන්නට ඕන. පින්නතුනි මේ ස්වර්ගගාමි මාර්ගයේ ලක්ෂණය තමයි නැත්තම් සුගතිගාමි වෙන මාර්ගයේ කම්මස්සකතා සම්මාදිට ඉඳල කරන මේ කර්මවල ලක්ෂණය තමයි අපි මුලින් කිව්වා වගේ නිතර බාහිර වෙනස් කරන්න යන්නේ. ඒක අසාර්ථකම නෑ පින්නතුනි. දැන් අපට මේ පරිසරය ලැබුණේ මේ ධර්මය අහන්න අවස්ථාව ලැබුණේ ඇතැම් විට මේ වගේ පරිසරයක අපි ජීවත් වෙන පින්නතුනි ඒ අතීතයේ කරපු කුසල කර්මවලට ආනිසංස විදියට ඔබ දානව සමහර රටවල් වල මෙහෙම ඉන්න බෑ හරියට ඩාලිය දානවා හරියට මදුරුව ඇතැමිට යුද්ධ වාතාවරණ තියෙන්නේ ඉක්මනට ලෙඩ හැදෙනවා නොයෙක් විදිහේ වෛරස් එනවා ඒ බොහෝ දේවල් පින්නතුනි අපි මගහැරලා මේ වගේ පරිසරයක් ලැබුණේ හිතන්නේ කො මේක හම්බෙන් වෙච්ච දෙයක් කියලා හිතන්නේ කො ඔබට මේ ලොටරිය ඇඳුරු හිඳ මෙහි ආපු නිසා වෙච්ච දෙයක් කියලා ඒ ඔක්කොම පින්නතුනි තමට ලැබුණේ තමන්ගේ මේ පිනත් එක්ක ඔබ වගේම තමයි උත්සාහ කරන්නේ මේ තත්ත්වයටපත් වෙනට. නමුත් එහෙම ඔබ දෙනෙකුට ලැබුණේ නැහැ. ඒ ලැබෙන්නේ පින්නතුනේ තමන්ගේ මේ පිනත් එක්ක. ඉතින් තමන් බුද්ධිමත් වෙන්නට ඕන මේ පරිසරයේ වාසය ටික ලබා ගන්න ගමන් ධර්මයේ පැත්තේ උපරිම ටික ලබා ගන්න තමන් දක්ෂ වෙනවා. එහෙම නොගත්තොත් අපිට පින්නතුනේ මේ ලැබිච්ච එකෙන් අපි නියම ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා නැත්තම් ස්වර්ගගාමි මාර්ගයේ සුගතිගාමි වෙන මාර්ගයේ ඉඳලා අපි දෙයක් කළොත් පින්නතුනි අපිට මනුස්ස ලෝකෙ විදිහට යම් යම් දේවල් දිනු කරගන්න පුළුවන්. මනුස්ස ලෝකෙත් ඉහළම මට්ටමට හිත දිනු කරන්න පුළුවන්. මනුස්ස ලෝකයේ පහළ වෙන ඉහළම පිනකින් පහළ වෙන උසස්ම පින්කල පහළ වෙන කෙනා කවුරුන්ද? මනුස්ස ලෝකේ. අපි කියමු ලෞකික කුසලයේ ඉහළටම දිනු කළ පහළ වෙන කෙනා තමයි සක්විත රජතුමා. සක්විත රජ කෙනෙක් වෙන්න දානං සීලං පරිත්‍යාගං අජ්ජවන් මජ්ජවන් තපං අක්ඛෝදෝ අවහිංසාච කන්තිච අවිරෝධතා කියලා ඔහොම ගුණංග සම්පූර්ණ කරලා තියෙනවන සංසාරේ බොහෝ කාලයක්. ඒ පිනේ අනිසංස විදිහට තමයි මනුස්ස ලෝකයේ ඉහළම සම්පත්සහිතව කෙනෙක් ඉපදෙන්නේ. එයා මුළු ලෝකෙටම අධිපති වෙන කෙනා කියලා කියනවා. කලින් කාට ලෝකේ පහළන එවැනි අය. බොහොම දීර්ඝ කාලයකට වරක්. පින්නතින බුදුදහමෙන් විස්තර කරනවා මෙන්න මේ කම්මස්සකතා සම්මාදිටිය ඉඳලා මේ තත්ත්වයට උනා සිත දිනු කරන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේම පින්නතින මනස ලෝකේ ඉඳගෙන දිව්‍ය ලෝකෙ මට්ටමට හිත දිනු කරන්නත් පුළුවන්. සාමාන්‍ය දෙවි කෙනෙක් නෙවෙයි. දිව්‍ය ලෝකෙත් අධිමතිය වෙච්ච සක්‍ර දේවේන්ද්‍රය දක්වා හිත දිනු කරන්න පුළුවන්. මාතා ප්‍රේති බරං ජාන්තුම් කුලේ ජෙට්ටා පච්චායන සන්නං සකල සම්භාසං පේසුනේය පහයන මච්ඡේර විනේ යුත්තං සච්ඡං කෝදා විපුන්නරං කියලා ලක්ෂණ සඳහන් වෙනවා. මෞපියන්ට සැලකීම, කුල දෙටුවන් පිළිදීම, ප්‍රිය වචනේ, පිසුණු බස් නොකීම, මෛත්‍රී වැඩීම, පරිත්‍යාගය, සත්‍ය වචන මේ වගේ ලක්ෂණ සඳහන් කරනවා. දිව්‍ය ලෝකෙත් ගිහිලා දෙවියන්ගේ අධිපති වෙලා සක්‍ර දේවේන්ද්‍රය බවට පත් වෙන ලක්ෂණ කියනවා. දැන් තාම මේ සුගතිගාමී මාර්ගය ටික මේ කියන්නේ. මනුෂ්‍ය ලෝකේ සාර්ථක වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ සාර්ථක වෙන්න පුළුවන්, ඒ විතරක් නෙමෙයි වෙන්න තනින්. තවත් ඉහළට යනවා මේ මේ මේ තුලින් නම්. කොහෙටද යන්නේ? බ්‍රහ්ම ලෝකේ දක්වාමත් ඔබ ඉහළට තියෙන බුදුදහමේ. කොහොමද බ්‍රහ්ම විහරණේ වඩන්නේ අපි? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. මේ සතර බ්‍රහ්ම විහරණ කෙනෙක් වඩනවා නම් එයාට පිනතුනේ මනුස්ස ලෝකේ ඉඳගෙන බ්‍රහ්මේ පගින්න පුළුවන්. නිතර මෛත්‍රිය වඩනවා, නිතර කරුණාව, නිතර උපේක්ෂාව, නිතර මුදිතා ගුණය. මේත් එක කෙනෙක් ඉන්නවා කියන්නේ පිනතුනේ හරියට බ්‍රහ්ම රාජයක ඉන්නවා වගේ. පිනතුනේ රූපාචර බ්‍රහ්ම ලෝක විතරක් නෙවෙයි. තමන් රූපයට අකමැති නම් මේ වගේ භෞතික රූපයක් තියෙනකොට ලෙඩ දුක් වෙනවා, මහලු වෙනවා කියලා ඔබ දැකලා ආදීනව දැකලා ඔබ මේ ශරීරයත් බැහැර කරගන්න කැමති නම් දියුණු කරන හිත දියුණු කරන ක්‍රම බුදුදහමේ තියෙනවා. අරූපාචර ධානය ලබන ක්‍රමයක් බුදුදහමෙන් විස්තර වෙනවා. අරූපාචර බ්‍රහ්මල ගියාට පස්සේ පින්නතුනි ශරීරයක් නැතුව, භෞතික ශරීරයක් නැතුව හිතින් ජීවත් වෙන ක්‍රමයක් ගැනත් තියෙනවා හුඟක් කාලයක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ, එහෙම වෙන්න බෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පින්නතුනි අපේ මේ දැනුම හැටියට අපිට හිතෙන්නේ හැමතැනම මේ වගේ ශරීරයක් ඕන කියලා. ඇතැමිට මාළු ටැංකියේ වලින් මාළුවන්ට හිතෙන්නේ නැති එහෙම. මාළු ටැංකියෙන් එළියේ ඉන්නත් මේ වගේ වතුර කයි ඉන්නේ කියලා හිතනවා දේ කට්ටියනේ. මාළු ටැංකියෙන් දැන් බලනකොට මාළුන්ට හිතෙනවා ඇති අපිත් මේ වතුරක ඉඳගෙන එහාට මෙහාට යන්නේ කියලා නේ. පින්නතුනි එහෙම නැහැ. දැන් වතුර ටිකක් ගන්න බලන්න. දැන් වතුර ටිකක් ලික්විඩ් එකක් විදිහට දෙනකොට කෝපයක් ඕනනේ. හැබැයි ඒ වතුර ටිකම අයිස් කරවතින් කොහොමද? අයිස් කැටයක් කරවතින් වාජනයක් අවශ්‍යද? වාජනයක් ඕනේ නැහැ. නිකන් අතේ තියාගෙන ඉන්න පුළුවන්. ඒ අයිස් කැටේම තායි වාජනයක දලකට කරවතින් මොකද වෙන්නේ? හොමාලේ වෙලා යනවා. ඊට පස්සේ පේන්නේවත් නැහැ. අර එකම වතුර ටික එක තැනකදී කෝපයක් ඕන වුණා, එක තැනකදී තව තැනක තියන්න වුණා, තව තැනකදී එහාට පේන්නේ නැහැ. එකම වතුර ටික. ඒ වගේ තමයි පින්නතුන අපේ හිත. දැන් අපේ හිත ලැබිච්ච ප්‍රමාණයට මේ වගේ භෞතික ශරීරයක් ඕන. තව තැනකදී මේක සියුම් වෙන මේ ශරීරය. තව තැනකදී ශරීරයක් ඕනම නැහැ. මේ හිතේ ස්වභාවය අනුව පින්නතුනි ඒ තැන තමත් ලැබෙන ෆිසිකල් බොඩි එක වෙනස් වෙනවා. ඒක තමයි මානසික ස්වභාවය. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට මේ කම්මස්සකතා සම්මාදිතේ දිනු කළා, කර්මඵල පිළිබඳව දැනුම දිනු කරලා එයාට සුගතිගාමී මාර්ගයේ ඉහළම මට්ටමට යන්න බුදුදහමෙන් මඟ පෙන්වලා තියෙනවා. මිනිස්සෙක් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන්, දෙවියෙක් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් හොඳට කල්පනායෙන් අහන්නේ ඔබේ දක්ෂතාවය, ඔබේ බුද්ධිය, ඔබේ ප්‍රඥාව ඔබට මුරගා බලන තියෙන අවස්ථා ටිකනේ. දැන් මෙතන ඉඳන් තේරුම් ගන්න විදිහ අනුව තමයි තමන්ගේ සාර්ථකත්වය තමන් තේරුම් යන්නේ. ගැටලු තියෙන තැන් අහන්න. පින්නතුනි මේ කුමන මට්ටමේ සාර්ථක වුණත් බුදුදහමෙන් කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර. අපි මිනිසෙක් වුණත්, සක්විත රජ වුණත්, සක්‍ර දේවේන්ද්‍රය වුණත්, මහා බ්‍රහ්මයෙක් වුණත් අපි අවිද්‍යාවෙන් දුර වෙලා නැහැ. මේ තුන් මට්ටමේ මේ අවිද්‍යාවත් එක්ක. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ යමක් දකිනකොට, හිතනකොට ඔහු හිතන්නේ මේ දේ බාහිරේ තියෙන කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ අත්දැකීම ලබනකොට ඔහු හිතන්නේ ඒ තමන් හිතන්න දකින්න කලිනුත් මේ අත්දැකීම බාහිර තිබ්බා, තමන් හිතලා ඉවරුණත් මේක ඉතුරු වෙනවා කියලා හිතෙන. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ බාහිර මත කොච්චර සාර්ථක වෙන උත්සාහ කරත් ඒ බාහිර දේවල් වෙනස් වෙනකොට ඒකේ දුකේ නිදහස් වෙන්න බෑ. ඔහු දරුවෙක් දැක්වතින් මේ මගේ පුතා, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා බාහිර තාත්තා බාහිරිනවා කියලා දැක්වතින් තාත්තට අම්මට කොච්චර මෛත්‍රී වැඩුවත් තාත්තා මේක කොයිතරම් පින්කම් කළත් එයා වෙනස් වෙනකොට, එයා ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට මේ දුක් ටික බාර නොගෙන ඉන්න බෑ. ඒ දිනත් එකම ලැබෙන්නේ. තමන්ට පිටස්තර කෙනෙක් දකිනකොට මේ ඉන්නේ අහවලා කෙනයි කියලා ඒ තුල හිත බැසගත්තොත්, සත්පුද්ගල සංඥාවෙන් සිත බැසගත්තොත් තමන්ට යත් එක සුහඳ වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඈ හැබැයි පිනතුණිය ආගෙන දුක් ටිකත් එක්කම බාර ගන්නනේ. මොකද අවිද්‍යාව, අවිද්‍යාවෙන් අපි අපට නොදෙනීම, අපේ ඉග්නරන්ස් එක, ඩිලූෂන් එකෙන් අපි හිතාගෙන ඉන්නවා මේ බාහිර කෙනෙක් කියන සත්‍ය පුද්ගලෙක් විදිහට කියලා හිතුනොත් ආයි ඇලෙන්න ඕන කියලා එකක් නැහැ. එහෙම ඇසහැරලා බැලුවත් ඇති. බැලුවා කියන්නේ ජරා මරණ ඔක්කොමත් එක බාරන් තියෙනවා. ඔබ අද මේ මොහොතේ දෙයකට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඒක හොයාගෙන යන මනස සූදානම්. දැන් අපි කියනවා දැන් මට නම් කිසියම් දෙයකට ආසාවක් නැහැ, මම ඕනෙලක් මේව දාලා යන්න ඉන්නේ කියලා හිතන්නේ නේ. එහෙම තමයි අපි පින්නතුනේ කියන්නේ. සාමාන්‍ය අපි විවාහරට එහෙම කියනවා. නමුත් අපේ හිතේ මේ අවිද්‍යාව තියෙනකම් අපි ඒ වගේ අයින් වෙලා නැහැ. දැන් උදාහරණයක් බලන්න. අපට හීනයක් පේනවා කියලා. රැයට සීනයක් පේනවා. රැයට අපි දකින්නේ සීනනේ. සීන පේනකොට ඔන්න තමන්ට පේනවා, තමන් ඔන්න කොහේ හරි ගෙදරකට යනවා මොකක් හරි උත්සවයකට. යනකොට වාහනේ කියන්නේ. හැබැයි ඒ යන වාහනේ අමුතු වාහනයක්. ඒ වාහනේ යන්නේ උඩින් ට්‍රැෆික් වෙනාට උඩින් යන්න පුළුවන් ඒ වාහනේ. ගිහිල්ලා අර ඒ ගෙදරට බහිනවා. බහැර ටික දුරක් යනකොට ඒකට ගඟකින් එතෙර වෙන්න තියෙනවා. ඊට පස්සේ ඒ වාහනේ ගඟෙත් යන්න පුළුවන්. ගිහිල්ලා ගඟෙන් එතෙරලා ආයෙ පාරකට ගිහිල්ලා ආයෙ ඊට පස්සේ උඩිනුත් ගිහිල්ලා ආයෙ පාරකට ගිහිල්ලා ආයෙ ගිහිල්ලා ගෙදර තමයි යන ගෙදර වහලේ උඩ තමයි වාහනේ නවත්තන්නේ. මෙයා පහක් කරන්නේ. මන්නේ ගෙදරට ගියා. යනකොට යාට බලු පැටියෙක් පේනවා. මේ හීනේ දෙම දැන් මේ පේන කතාව මම මේ කියන්නේ. මොකද කල්පනාෙන් හමින්. ඒතර ඒ ගෙදර බලු පැටියෙක් ඉන්නවා. බලු පැටියෙක් ඉන්නකොට ඔන්න ඒ ගෙදරදී තමන්ගේ ආච්චිත් මුණ ගැහෙනවා. ආච්චි තමන් ඒ කාලේ ඉතාලම කැමති වෙච්ච මොන හරි කෑමක් තියෙනවා නම් රොටි හරි බනිස් හරි ඔන්න ඒකත් ගෙනත් තියෙනවා. ඒ ගෙදර අල්ලපු ගෙදරේ ඉන්නවා හරකෙක් තමන්ට පේනවා. රත්ති කියලා කියනවා. හරකෙකුත් පේනවා. ඒ අල්ලපු ගෙදර ලස්සන රබුටන් ගහකුත් තියෙනවා. ඒ රබුටන් ගහ ළඟ තමන් එක එකට පන්ති ගෙනගත්තු යාළුවෙකුත් තියෙනවා ඔරෝගෙන ඉන්නවා. ඒ යාළුව ඒ කාලේ අමනාපයි. ඒ යාළුව දැන් තදින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉනකොට ඔන්න තමන්ගේ අයිය කෙනෙකුත් ඒ ගෙදරට එනවා හම්බෙන්න. දැන් අම්මත් අම්මලා කවුරුත් ඒ ගෙදර දැන් මේ සංග්‍රහයට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඉනකොට ඔන්න තමන්ට ඒ වෙලාවේ තමන් ඉතාම කැමති සෙල්ලම් බඩුවකුත් කවුරු හරි ගන්න දෙනවා තමන්ට. මෙන්න මෙහෙම ඉනකොට තව කෙනෙක් බල්ලෙකුත් එක්ක එනවා. බල්ලොන්න බුරනකොටම තමන් අවදි වෙනවා. අවදිලා බලනකොට මොකක්ද දැන් මේ පේන්නේ? අල්ලපු ගෙදර බල්ලමයි උදේ බුරලා. ඒතකොට තමයි මේ අවදි වුනේ. දැන් බලන්න මේ සීනේ පිළිච්ච කාරණා ටික. දැන් මම මේක සම්බන්ධ කරනවා තමන්ගේ ජීවිතයට. තමන් අර වාහනේ උඩේ ගියේ කොහමද? තමන් දැන් දන්නවා, දැන් රිසර්ච් කරනවා, දැන් උඩේ යන වාහන ගැනනේ. දැන් ඒක ඔළුවේ තිබ්බා. තාමේ වාහනයක ඇත්තෙම ගිහිලා නැහැ. තමන්ගේ ලෝකෙට දැන් ඒ වාහනේ ඇවිල්ලා තියෙනවා. ට්‍රැෆික් වලට උඩින් යන්න පුළුවන්, ගංගාවලදී ගඟේ යන්න පුළුවන්, ආයි උඩින් යන්න පුළුවන්, ආයි පාරක්වත් එහෙම වාහන ඉදිරිය එනවා. තව අවුරුදු 25 කෙද්දි එන ඔක්කොම නීති රීති හැදිලා එනවා. දැන් මම රිසර්ච් කරනවා. දැන් තමන් ඒක හිතලින් ඉන්නේ. ඒක තමන් අර ගෙදරකට යනවා. ඒ ගෙදරට ගියාම අල්ලපු ගෙදර රවුටන් ගහක් තියෙනවා, අඹ ගහක්. ඒ අඹ ගහ තමයි තමන් පොඩි කාලේ හිටිය ගෙදර ළඟ තිබිච්ච මේ ගහ මතක් වුනේ. ඒ ගහ ළඟ යාළුවෙක් ඉන්න අමනාප යාළුවෙක්. ඒ අර පන්තිය තමයි එකට ඉන්න කාලේ අමනාප වෙච්ච යාළුවා. එයා දැන් ජීවිතුන් අතරත් නැහැ. ගෙදර යනකොට ආච්චි ඉන්නවා. ආච්චි දැන් තමන්ගේ ජීවිතේ නැහැ ඇත්තෙම. ආච්චි තමන් කැමතිම කෑම ගෙන ඒ කාලේ තමන් කැමතිම ಜಾති රොටි හරි බනිස් හරි දැන් ඒක ගේන්නේ. පින්නොතින බලන්න මේ සිද්ධි ටික ඔක්කොම මේ සිද්ධියේ කවුරුවත් මරණයටපත් වෙලා නැහැ. මේ සිහිනේ තමන්ට හිතෙන්නේ ආච්චි මැරිලායි කියලා. මේ සිහිනේ තමන්ට හිතෙන්නේ අර වාහනේ තාම පාරට දාලා කියලා තමන්ට හිතෙන්නේ. මේ සිද්ධියේදී තමන්ට තේරෙන්නේ නැහැ තමන් අර ලංකාවේ ඉන්න කාලේ හිටිය ගෙදර දැන් රබුටන් ගහ කපලයි කියලා මතක නැහැ දැන්. මේ හිිනේදී ඔක්කොම ටික තියෙනවා. පින්නතර මේක හිතන්නේ අප නිකං කතාවක් කියලින් මේක ඊටාම ගැඹුරු කතාවකින් මේ කියන්නේ පින්නතුනි අපි දැකපු වහපු දේවල් තාම අපේ ලෝකේ තියෙනවා විතරක් නෙවෙයි මේ ඕනම සිද්ධියක් පින්නතුනි මරණාසන්න මොහොතේ ළඟා වෙන්න පුළුවන් ඔබ පොඩි කාලෙක ආස කරපු රොටි වලට දැන් ආස නැති වුණාට ඕනම වෙලාවක එක පෙන්නල ඔබ රොටියත් එක්ක ලෝකයට යවන්න පුළුවන් ඔබේ ආච්චි මිය ගියාට ඔබට අන්තිම මොහොතේ ආච්චි පෙනුනොත් ආච්චින ලෝකයේ දැන් මෙඩ සුගතිගාමී හෝ තැනකට ඒ ඔස්සේ හිටියන්න පුළුවන් පින්නතුනි මේ සිහිනෙදි පෙනුනේ අපට මේ ජීවිත කාලේ දැකපු අත්දැකීම් ටික විතරයි මරණාසන්න මොහොතේ අපේ හිතට පහළ වෙන ඒ අවසාන චිත්තක්ෂණේ ලක්ෂණය මොකද්ද? පින්නතුනි මේ අවුරුදු 50 60 විතරක් නෙවෙයි. ඔව් කල්ප ගානක ටික ඔක්කොම එකම ලයින් එකකට තියලා පෙන්නනවා. ආයි චිත්ත නියාමය කියන්නේ මේක. කම්ම නියාමය කියන්නේ මේක. මේ ඔක්කොම ටික එක ලයින් එකකට තියලා ඇතමිට ඔබ ජීවිත කාලයම පින්කම් නොකර හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. කල්ප ගානකට කලින් කරපු සංඝ දානයක් මෙතන ඉස්මතු වෙන පුළුවන් කියලා. ඔබ මේ ජීවිත කාලෙම තින්කම් කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඒක දැඩි අමනාප චේතනාවක් අතීතෙ තිමිලාවිලා ඔබ පල්ලෙහාට ඇදගෙන යන්නත් පුළුවන්. මෙන්න මෙවැනි හිතක් වෙනත් නපට තියෙන්නේ. මේ වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යා පච්චා සංඛාරා කියන කේ ලක්ෂණය මේක. මේක කවුරුවත් කරන දෙයක් නෙවෙයි. මැවුම් කර දෙවියෙක්වත් බ්‍රහ්මේක්වත් වෙනත් බලවේගයක් කරන දෙයක් නෙවෙයි මේක චිත්ත නියාමය මේක කම්ම නියාමය මේක තමයි සතර යන ස්වභාවය මෙන්න මේ අනතුර තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වර්ග මාර්ගයේ ලෝකෙට කරුණාවෙන් කියන අතරින් මෝක්ෂ මාර්ගයේ පැත්ත කියන්නේ ඒ නිසා ඔබ දක්ෂණම් මේ ස්වර්ග මාර්ගයේ පින්කම් ටික කරන්න කරන ගමන් මෝක්ෂ මාර්ගයේ සිත දියුණු කරන පැත්ත වැඩිපුර දියුණු කරගන්න එහෙම නැත්නම් සැබෑ රකවරණය ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කියපු කාරණා හොඳට නොනින් තේරුම් ගන්න. කම්මසකත සම්මාදීට ඉඳලා පිනුතුනි අපි මිනිස්සෙක් වශයෙන් හිටියත්, දෙවියෙක් වශයෙන් හිටියත්, බ්‍රහ්මෙක් වශයෙන් හිටියත් ලක්ෂණය තමයි අපි නිතරම හිතන්නේ Tamanට සැප දුක් කියන්නේ බාහිරින්. ඒ නිසා බාහිර පුළුවන් තරම් වෙනස් කරගන්න ඕන. පුළුවන් තරම් දරුවන්ට උගන්වන්න ඕන පුළුවන් තරම් ගෙදර ලස්සනට තියන්න ඕන පුළුවන් තරම් ගෙදර මල්ලත්ති මල් වැඩි කර ගන්න ඕන දැන් මේක තමයි අපි දැනට නිතරම හිතන්නේ බාහිර වෙනස් කරන්න නමුත් වෙනතුනි මේ ඔක්කොම කරන්නේ අපි අවිද්‍යාව නැමැති කණ්ණාඩිය දාගෙන රතු පාට කණ්ණාඩියක් දාගෙන උදැල්ලක් අරගෙන කොටනවානේ රතු පාට අයින් කරන්න ඕන කියකි මෙතන කුණු ටිකක් තියෙන මෙතන සුද්දේට මෙතන රතු පාට මේක අයින් කරන්න ඕන කියේ අපි බාහිර ඔක්කොම අයින් කරනවා රතු පාට කන්නටි මේ පැත්ත දාගෙන මුද දහනෙන් කරන්නේ මොකද්ද ඕ මෙන්න මේ පැත්තේ කන්නාඩි අයින් කරනවා කන්නාඩි අයින් කර ගමම මොකද තවන්ට පේන්නේ තමන්ට තේින්න පින තුනේ මේ ලෝකය කියන්නේ මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් තමයි අර කන්නාඩිය දාගෙන ඉන්නකොට මොකද කිව්වේ මේ දකින කෙනා කලින් හිටියා මේ දකින කෙනා පිටස්තරයි ඉන්නේ මෙයා තමයි මට සැප දුක් දෙන්නේ කියලා බාහිර හිතුවේ කන්නාඩිය ගැලුවට පස්සේ තේරෙනවා මේ කන්නාඩිය ගැලවීමත් එක්කම තියෙන අවබෝධය තමයි අපි හරියට මූණ බලන කන්නාඩියක් ළඟට යනකොටම ඒවලේ අපේ රූපය පේනවා වගේ මේ දැන් දකින මොහොතේ අසන මොහොතේ සිතට සිතුවිලි එන මොහොතේ අපි මේ ලෝකේ නිර්මාණය කරගන්නවා ඒ ලෝකයේ කොහෙන්වත් පෙර තිබෙච්ච දෙයක් නෙවෙයි ඒ මොහොතේ හේතුඵල ධම මත හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන ස්වභාවය. පින්නතුනි මෙන්න මේක තමයි පළමුවෙන් තමන්ට ලැබෙන දර්ශනය. එතකොට මේ අවබෝධය ලැබිච්ච කෙනා බාහිරට නෙවෙයි බලන්නේ බාහිර දයක් බලනකොට මේ පැත්තට මොකද වෙන්නේ කියලා බලන්නේ. දැන් වෙනද අපි කෙනෙක් බලනකොට කෙනෙක් බනිනකොට බැලුවා මෙයා මට බැන්න කියලා. දැන් මොකද කරන්නේ? කෙනේ බාහිර කෙනේ බලනකොට මේ පැත්ත බලනවා මට මොකද උනේ කියලා. දැන් මට කේන්ති ගියාද? මට අමනාපයක් ඇති වුණේ මේ පැත්ත බලන්නේ වෙනද මේ පැත්තට අපි ප්‍රතිචාර දක්වන්න ගිහුවා අපි දැන් මේ පැත්ත ගැන හිතලා Tamanටම ලැජ්ජ හිතෙනවා. කේන්ති ආගියොත් අනේ මට වැරදුනා මේ පැත්ත තමයි කියලා. තින්නතුනි මෙන්න මේ අවබෝධය එන්න එන්නම වැඩි වෙනවා Tamanට. ඒ නිසා මුළු ලෝකයක් යන්නේ පින්තුනි. බුදුදහමයි අනිත් දහමුයි සියලුම වෙනස් වෙන මාර්ගය මෙතන. අතු දෙය සාකච්ඡා කළා. ලෝකයේ තියෙන ආගම් දහම් හොඳ යහපත් දේවල් කතා කරන දේ අය බුදුදහමත් එක්ක ටිකට දොරක් එනවා. 130ක් හදනියක් දොර එනවා ඇවිල්ලා මෙන්න පින්තුනි මාර්ගය වෙනස් වෙන තැන. මෙන්න මෙතෙන්දී බුදුදහම අරයට බයි කියනවා. බයන්නේ පැත්තේ යන්න. අපි යන්නේ මෙහි. අර ගොල්ලන් අන්සෝතගාමි මේ පැත්ත යනවා බාහිර වෙනස් කර කර අපි එනවා අභ්‍යන්තරයට පරිසෝතගාමි උඩුගම් බලා අපි යනවා. අපි යන්නේ කොහටද? අපි යන්නේ අභ්‍යන්තරයට යන්නේ. අපි පින්නතුනි දකිනවා අපේ සිත ගැන කය ගැන උපරිම මේ පැත්ත තියා ගන්නවා. බාහිර දේවල් එනකොටම දුක ඇති වෙන විදිය මේ පැත්තෙන් තේරුම් අරගන්න. උදාහරණයක් ඇටියට අපි කණ්ණාඩියක් මුහුණ බලන්න කණ්ණාඩියක් ළඟට යනවා. අපි කණ්ණාඩියට යන්නේ බලු පැටියෙකුත් එක්ක. අපේ ගෙදර ඉන්න බල්ලත් එක්ක අපි යනවා කණ්ණාඩි ළඟට. ගියාට පස්සේ අපි දෙන්නටම එක විදිහට රූපේ පේනවා බාහිර. මටත් මගේ රූපේ පේනවා බලු පැටියටත් බලු පැටියගේ රූපේ පේනවා. නමුත් බලු පැටිය ප්‍රතිකාර දක්වන විදියයි අපි ප්‍රතිකාර දක්වන විදිය වෙනස්. අපි ගිහිල්ලා පණාවක් අරගෙන කොණ්ඩේ පේරනවා. බලපැටිය මොකද කරන්නේ? බොරනවා, අරකට ගහනවා, හපනවා, ඉඹින්න යනවා. එයා කරන්නේ අර පැත්ත. බලන්න පේනතේ වෙනස. ධර්මයේ දන්න කෙනයි ධර්මයේ නොදන්න කෙනාගේ වෙනස. එතකොට හිතන්න එපා ධර්මයේ දැනගත්තට පස්සේ තමන් අනිත් අය හඳුනාගන්නේ, අම්මා තාත්තට සලකන්නේ, ගෙදර පිරිසිදු කරන්නේ. ඒ කතාවල් නෑ, ඒ ඔක්කොම කරනවා. අර කන්නාඩියලන්ට යනවා වගේම අපි අම්මා තාත්තා බලන්න යනවා, ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා, දරුවන්ගේ යුතුයකම් කරනවා, දරුවා ඉස්කෝලට එක්කන් යනවා, රැකියාවට යනවා, ඒ ඔක්කොම කරනවා කණ්ණාඩියට යනවා වගේ. හැබැයි බාහිර ටැංගිල දික් කරන්නේ නැහැ ප්‍රශ්නවලදී. ගැටලුවක් එනකොටම තමන් බලන්නේ මේ පැත්තට මොකද වෙන්නේ කියලා. සමාජ සම්මත විදිහට අර දේවල්ට යුතුයකම් එක කරනවා තමන්. දරුවට උගන්වනවා, රැකියාව කරනවා, අම්මා තාත්තා බලන්න යනවා. මගුල් ගෙදරක් වුණොත් ඒකටත් යනවා, දාන ගෙදරටත් යනවා, ව්‍යායාම කරන්නත් යනවා. ඒ ඔක්කොමත් කරද්දී සමාජ සම්මත විදියට සාමේ ශරීරය පවත්වා ගන්න දර්ශනේ මෙයාගේ ඇතුළ සම්පූර්ණ වෙනස්. පින්නතුනි මෙන්න මේ දර්ශනය ඇති කිරීම, මෙන්න මේ දර්ශනය ලබා ගැනීම තමයි පින්නතුනි ඉස්සන සම්පත්තිය කියලා කියන්නේ. දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක මෙන්න මේක පින්නතුනි අහන ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් තුළින් විතරයි. ලෝකයේ තියෙන සියලුම ආගම් දහම් දර්ශන සහ බුදුදහම වෙනස් වෙන පළවෙනි ප්‍රධාන සංදිස්ථාන මේක. ලෝකයේ සියලුම ආගම් දහම් වලින් කියන්නේ මොකද්ද? මම ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිබිච්ච ලෝකෙ මම ඉපදුණා. මම මැරුණාට පස්සේ ලෝකෙ ඉතුරු වෙනවා. අර බල්පැටියේ කියනෝනේ. මම යන්න කලින් බල්පැටියේ හිටියා. මම ඒ බල්ලට බිරුවා. මං ආවට පස්සේ බලුපැටිය එතනම ඉන්නවා. බල්ල කියන්නේ එහෙමයි. ඇයි ඒකට හේතුව? එයා යන හැම මොහොතකම එයාට බල්ලෙක් පේන රූපේ. අපිටත් තියෙනවා නේ. අපි අම්ම බලනකොට මේ අම්ම පේනවා. තාත්තා බලනකොට තාත්තා පේනවා. මල බලනකොට මේ මල් තියෙනවා. මේ හැම එකක්ම හිසේ සීතල සිදුවිල්ලක් කෙනකොට කනට ශබ්දයක් එනකොට මොඩ සීතල ශබ්දයක් එනවා. ආමට මල්ලි මතක් වුණා. ආ මල් සුවඳක් එනවා. රෝස් මල් සුවඳක් එනවා. ආදිවට ආසීන දැන් තේක හුඟක් රසයි රසnes තියෙනවා. දැන් මේ හැම එකක්ම පිනතුනි මේ ඉන්ද්‍රිය ආයතන හයම කියන්නේ මොකද්ද? කණ්ණාඩි හයක්. මේ කණ්ණාඩි හයේ ලක්ෂණය මොකද්ද? ඒ මොහොතට යනකොට නිර්මාණය වෙනා වගේ ඒ මොහොතේ තමයි ඒ රස ආදී රූප ශබ්ද ආදී ඒ අද්දකීම ලැබුණේ ඒ මොහොතේ. එතකොට අපේ තියෙන අවිද්‍යාව මොකද්ද කියන්නේ? දැන් ගෙදර දෙයක් මතක් වෙන්න පුළුවන්, දරුවෝ මතක් වෙන්න පුළුවන්, පහරේ තිබිච්ච වාහනේ මතක් වෙන්න පුළුවන්. මතක් වුණා කියන කණ්ණාඩිය වගේ ආයි තමන් එතන ගියා. හැබැයි පින්නතුනේ ඒක ඉස්තරම දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතට ඇති වෙන දෙයක්. දැන් මෙතනදී පින්නතුනේ ඉතාම පැහැදිලි කාරණයක් තියෙනවා. හොඳ සිහින අහගන්න. මෙන්න මෙතනදී පින්නතුනේ සමහර දෘෂ්ටි වලට වැටෙනවා. මොකද දෘෂ්ටි කියලා කියන්නේ? එක පිරිසක් කියනවා ඇත කියලා, රෝගයක් තියේ කියලා, තව පිරිසක් කියනවා නැත කියලා. බුදුදහමයි කියන්නේ මොකටද? බුදුදහම දෙකටම නැහැ. බුදු දහම කියන්නේ අස්මින් සතිදං හෝති අස්මින් අසතිදං නොහෝති. හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වුණොත් නිරුද්ධ වෙනවා. ඒ නිසා ඔබ ඇත කියන අන්තයේ හිටියත්, ලෝකෙ කිසිවක් නැහැ කියලා හිටියත්, ඔබට දෙකේදීම බුදු දහම හමු වෙලා නැහැ. පටිච්චසමුප්පාදේ හමු වෙලා නැහැ. හේතුඵල දහම හමු වෙලා නැහැ. මෙන්න මෙතෙනි තමයි බුදුහාඳුරෝ කියන්නේ. මේ ආයතනවල මේ ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ ශනිකව නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැත්නම් මේ ඇත සහ නැත කියන දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුරුනොත් තමයි එයාට මධ්‍යම ප්‍රතිපදාව මුණගැහෙන්නේ. තින්නතුනි මෙන්න මේ ගැන පැහැදිලි දැක්මක් ඇති වෙච්ච කෙනාට තමයි නියම විදියට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එදාට යා වීරියෙන් මේක තමන්ගේ ස්ථාවර අධ්‍යක්ීමක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. හැබැයි මේක අහපු අහුවට විතරක් පිනතුනේ සම්පූර්ණයම තමන් ගමන ගිලිවරුනේ නැහැ. මේක හරියට තමන් යන්න ඉන්න ගමනක හරියට ඇඩ්‍රස් එක ගත්තා වගේ. ඇඩ්‍රස් එක ලැබිච්ච ගමන්ම බලන්න එපා, කෝ නැහැ නේ, පාත නැහැ නේ, පේන්නේ නැහැ නේ. කොහොම වෝඩන් බ්‍රිජ් එක පේන්නේ නැහැ නේ? වෝඩන් බ්‍රිජ් එකේ ඇඩ්‍රස් එක ගත්තට පේන්නේ නැහැ. ඒක යන්න ඕන. අඩු ගානේ පේන දැන ගිහිල්ලා බලන්න හරි ඕන. පිනුත් එහෙම වුණොත් තමයි ඒක වෙන්නේ. ඒ වගේ මේ මුල්ම පියවර තමයි සුතමේ ඥාණයෙන් මේක අහගන්න ඕන. අහගත්ත කෙනාට තමයි මාර්ගයක් එන්නේ. අන්න ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ මාර්ගය තමයි සතර සතිපට්ඨානය කියලා වෙනස් වචන වලින් කියන්නේ. එක එක වචන වලින් බුදුදහම තුල කියනවා. එක තැනක සතර සතිපට්ඨානය කියනවා, තව තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා, තව තැනක සත්බොධංග කියලා කියනවා, තව තැනක ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා, බල ධර්ම ආදී නොයෙක් ධර්ම වලින් කියනවා. නමුත් වෙන තුනේ හොඳයි කල්පනාවෙන් ඉන්නේ. මේ මොනව ඇහුවත් මොනව පිළිපැද්දත් අන්තිමටම දිනු වෙන්නේ කාරණා දෙකයි. මොනවද දෙක? සති සම්පජඤ්ඤය. සතිය කියන්නේ සිහිය, මයින්ඩ්ෆුල්නස් එක. සම්පජඤ්ඤය කියන්නේ ඉන්ටෙලිජන්ස්, විස්ඩම්. මෙන්න මේ දෙක තමයි පින්නොත්තුනේ කොතන ගියක් දිනු වෙන්න ඕනේ තමයි. එනිසා ධර්මයේ නාමයෙන් ඔබ මොනව කළත්, දානයක් දුන්නත්, බණ ඇහුවත්, බණක් කිව්වත්, ධර්ම සාකච්ඡාවක් කළත්, ධර්මයේ මෙනෙහි කරත්, භාවනාවක් කළත්, මේ මොනව කළත් අපේ මොකද්ද වැඩි වෙන්න ඕන? සිහිය සහ නුවණ. මොකද්ද සිහිය සහ නුවණ කියන්නේ? තමන්ගේ කය සහ සිත ගැන වර්තමානයේ සිත තියාගන්න ඕන. ඒක පළවෙනි එක. ඒ වර්තමානයේ තියාගැනීමෙන් පුළුවන් තරම් අනිත්‍යතාවය බලන්න ඕන. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? දැන් චක්කු මනිච්ඡන් කියලා කියනවා. අසනිත්‍යය කියනවා. මොකක්ද අසනිත්‍යය කියන්නේ? අසනිත්‍යය දැන් හොඳ කල්පනාවකින් මෙතන ඉතාලම වැදගත් කරුණු ටිකක් මේ සාකච්ඡා වෙන්නේ. කෙලින්ම තමන්ට සමතේ දර්ශනා වැඩෙනවා මේත් එක්ක ඉන්න. චක්කු මනිච්ඡන් කියලා කියනවා, අසනිත්‍යය කියනවා. චක්කු මනිච්ඡන් කියන්නේ අසනිත්‍ය කියන එක. I is impermanent. මොකක්ද අසනිත්‍ය කියලා කියන්නේ? අසනිත්‍ය කියන්නේ පින්නතුනි අස සජීවි වෙන්නේ මේ රූපය තියෙනකොට, ආලෝකයේ තියෙනකොට, චක්කු විඥානයේ තියෙනකොට, මේ හේතු ටික ඔක්කොම තියෙන තැන තමයි ඇස සජීවී වෙන්නේ. මේ ඇහැ මහලු වෙනවා, මේ ඇහැ නොපෙනී යනවා, කවදා හරි මේක මැරුණාට පස්සේ දූවිලි වෙනවා, පොළොට යනවා කියලා කිව්වට අනිත්‍ය තේරුම් ගත වෙන්නේ නැහැ. ඒක අනිත්‍ය නෙවෙයි, ඒක විපරිණාමය. ඒක චේන්ජින්, what is the impermanence? Impermanence means that not being occurred comes to occurrence, being occurred will not go to occurrence. අහොත්වා සම්බුතං හොත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. රූපං අනිච්චං කියලා කියනවා. රූප අනිත්‍ය කියන්නේ මොකද්ද? රූපය කැඩෙන හින්දද? රූපේ විනාශ වෙන හින්දද? රූපේ බිඳෙන හින්දද? නැහැ. රූපං අනිච්චං කියන්නේ මේ රූපේ සජීවී වෙන්නේ එහෙන් බැලුවොත් විතරයි. එහෙන් බලන මොහොතේ තමයි පෙර පසු නොවීම එක හටගන්නේ. ඔබ කණ්ණාඩිය ළඟට යනකොටම ඒ යන මොහොතේ තමයි රූපේ නිර්මාණය වෙන්නේ. යන්න කලින් ඔබ එනකන් රූපේ බලන් හිටියේ නැහැ. ඔබ ආවට පස්සේ අනේ මෙච්චර හොඳ කෙනෙක් ලස්සන කෙනෙක් ආවා ඊළඟ වෙනකම මම ඉන්න ඕන කියලා ඔබ අනිත් පාරේ යනකන් රූපේ හිටියේ නැහැ. ඒ රූපේ සජීවී වුණේ පෙරපසු නොවේ මේ හේතු ටික මත ඒ මොහොතේ. අන්න ඒ වගේ අසනිත්‍යයන් කියන්නේ මොකද්ද? මේ පේන හැනෙවෙය මේ පේන හැ ඇසුරු කරගෙන ඇටගත්තු කෙනීමේ ශක්තිය. ඒ ශක්තිය නිකන් හටගන්නේ නැහැ. ඒකට කරුණු 10ක් එක විට එන්න ඕන. මොනවද 10? ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්මස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර කියලා පෙර පසු නොවේ 10ක් එක විට නිර්මාණය වෙනවා. අන්නේක නිර්මාණය වෙනකොට තමයි රූපයක් පේන්නේ. ඒ දේවල ප්‍රතිඵලයක් විදිහට රූපය පේන්නේ. එතකොට පේන මොහොත වන විට මේක නෙවෙයි මේකේ පියවර ගානක් පසුබල ගිහිල්ලා. අපි කෑමක් කනකොට කෑමේ රස දැනෙන්නේ පිඟානේ කෑමේ කියලා හිතුවට මේකේ මිශ්‍ර වෙලා ඇඹරිලා මේ පියවර ගානක් ගිහිල්ලා රස දැනෙනකොට තමයි මෙහෙත් ගිහිල්ලා තමයි දැනෙනකොට ඒත් හිතන්නේ පිඟානේ තියෙන කෑම ටික කියලා. අන්නේ වගේ මේ පේන මල ලස්සනයි කියලා දම්බාට මලක් කියලා හඳුනා ගන්නකොට මෙහි පියවර ගානක් ගිහිල්ලා අපි අහසේ තාරකාවක් බලනකොට තාරකාවක් කියලා කිව්වට ඒක තාරකාවක් නෙවෙයි ගැලැක්සියක් ඒක. ඒක ආලෝක වර්ෂ මිලියන ගානක් ඉඳලා එන්නේ. ඒ පේන හැ ඔබට පේනකොට ඒක තාරකාවක් නෙවෙයි ගැලැක්සියක්. ඒ ගැලැක්සිය ඉඳන් ආලෝකය ඇවිල්ලා කොච්චර කාලද? ආලෝක වර්ෂ ලයිට් ඉයර්ස් මිලියන ගානක් ගිහිල්ලා දැන් එතන ඒ ග්‍රහ තාරකාව ඇත්තෙත් නෑ. දැන් විනාශ වෙලා අවුරුදු දහස් ගණන් ගිහිල්ලා. පින්නතනේ ඈත ලෝකයක් ගැන කිව්වේ. ඒ මිලියන ලයිට් ඉයර්ස් ලක්ෂ ගානක වගේම තමයි මේ දැන් පේන මලත්. මේක ළඟ වුණාට මේකත් එන්නේ පියවර ගණන් ගිහිල්ලා තමයි මෙහාට එන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා දැන් පේනකොට මේක ගන්න යනවා. ඒ ගන්න යන්නේ පින්නතුනේ අර පෙනිච්ච දේ පසුකල ගිහිව අවස්ථා ගානක අතීත එකක් මේ ගන්න යනවා. ස්වාමීන් වහන්සේ එතකොට විතක්ක විචාර කියලා කියන්නේ අපි කොහොමද දැන් දම්පාට මල කියලා දැන් ওই කියනකොටම ඒ විතක්ක විචාර කියන අවස්ථාවේදී අපිට ඒ දැනෙන මල කිරීටි ඉස්සලා අර අටම සිද්ධ වෙලා ඉක්මනින් ඉවර වෙලා නේද? ඇත්තෙන්ම මේකයි ගැඹුරට යනකොට ලක්ෂණය තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මල හඳුනා ගන්නවා කියලා තමයි කියන්නේ. මෙතන ඉතාලම ගැඹුරු කාරණයක් වෙනතුන කියවෙන්නේ අපි මේ මල දකින්නවා කියලා කිව්වට මේ මලට චක්කු විඥානය පහළ වෙලා චක්කු සම්පස්යෙන් චක්කු සම්පස්සා වේදනාවක් කියලා කිව්වට මේ ඇහැට පේන රූපේ කාර්යභාරය වර්ණ මාත්‍රෙන් දිල අවසන් කරනවා. ඒක හඳුනාගන්නේ මනෝ විඥානය. ඒක නිරුද්ධ වෙච්ච එක මනෝ විඥානය. මනින්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදිහට අරගෙන මනෝ විඥාන දාතින් තමයි හඳුනාගන්නේ. ඒකට හඳුනා අර වචන කිව්වට ඒකේ ඒක මැදදී කාර්යභාරය අවසන් වෙලා මනසට දීලා ඒක ඉතුරු ටික. ඉතුරු ටික මනසෙන් කරන්නේ ඉතාම ශනිකව මේක වෙන්නේ. උදාහරණයක් කියනවා සරල උදාහරණයක්. අපි කියමු යම් කිසි කෙනෙකුට බඩගින්නක් වුණා. බඩගිනි වෙච්ච වෙලාවකදී ගෙදරකට යනවා. ඒ ගෙදරට ගියාම කෑම ටිකක් ඉල්ලගෙන යනවා. ගියාම කියනවා නංගියේ කෑම නැහැ. වී ටිකක් නම් තියෙනවා දෙන්නම් කියලා. හා කමන්නේ දෙන්න. බඩගිනි වෙලාවනේ වී ටික අරන් එනවා. ඇවිල්ලා වී ටික ගෙනල්ලා වී ටික කොටලා පොලලා උයලා ඊට පස්සේ ව්‍යංජනක එක කනවා. කනකොට කවුරු හරි එනවා. අහනවා ඔයාට කෑම දුන්නේ කවුද? මට කෑම දුන්නා අල්ලපු ගෙදර අක්කනේ කෑම ටිකක් දුන්නේ. ඒතර අල්ලපු ගෙදර අක්ක මොකද දුන්නේ ඔබට? වී දුන්නේ. ඒ වීද දැන් කන්නේ? නෑ. එතකොට වී වලින් පිරස්තර දෙයක්ද කන්නේ? නෑ. ඒත් නෑනේ නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ. දැන් මේක ලැබෙනකොට අපි හිතන්නේ මලම තමයි ලැබෙන්නේ කියලා. නමුත් අවස්ථා ගානක් පසු කරලා ගිහිල්ලා තමයි මේක බාහිර දෙයක් කියලා කියන්නේත් නෑ. ඒ පියවරේ තමන්ගේ කාර්යභාරය අවසන් කරලා මුලට හැරිලා තමයි මේ අපි මේ අධ්‍යක්ෂණය ලබන්නේ. අපේ ජීවිතේ ලැබෙන හැම දෙයකම ලක්ෂණය මේක. අපි දරුවේ කියලා අල්ලනකොට මේ පැත්තට ගිහිලා අතින් අල්ලනකොට අල්ලන්නේ සතර මහා භූත රූප අල්ලන්නේ දරුවා නෙවෙයි. දරුවා කියලා මේ පැත්තෙන් අපි අල්ලගන්නේ දරුවා නම් කාටද දරුවා වෙන්න ඕනනේ? එහෙම නැහැ. දරුවා නම් ඒ දරුවා කියලා අපි කියමු වෙන කෙනෙක් කියමු. දැන් තමයි මට දුක හිතේ මේ අර කියනකොට. අපි කියමු වෙන කෙනෙක් කියලා. අපි කියමු වෙනත් රටක තමන් අකමැති කෙනෙක් කියලා. අපි කියමු ඇල්බර්ට් කියලා. හා ඇල්බර්ට් දැන් මේ ඉන්නවා. ඇල්බර්ට් අල්ලනවා දැන් අපි. හා ඇල්බර්ට් කියලා අල්ලනවා. ඇල්බර්ට් මැරෙනවා. මැරුණට පස්සේ ඇල්බර්ට්ගේ ශරීරයත් ඔහොම තියෙනවා. ඒක දැන් කියනවා ඇල්බර්ට් කියලා. නෑ නෑ නෑ. අපි අර හිත තියෙන කොට අපි මෙයාට කිව්වට හිත නැති වෙන කොට මේ ටිකම තියෙනවා. ඇත්තෙන්ම දැන් උනේ තරකම තමයි. අපි ඇල්බර්ට් කියලා ගත්තේ මේ පැත්තේ. දරුව කියලා ගන්න කොටත් එහෙම තමයි. පින්නතුනි අපේ ආයතනයේදී අපි මේ අල්ලන කොට අහු වෙන සතර මහා භූත රූප. ලෝකේ තියෙන සතර මහා භූත රූප. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරයි ලෝකේ තියෙන්නේ. අපි තමයි මේ පැත්තෙන් කියන්නේ මේ මගේ දුව, මේ මගේ අම්මා, මේ මගේ මිනිබිරිය, මේ මගේ ආච්චි කියලා බාහිරින් කියන්නේ. එක ඉන්ද්‍රියකින් පින්නතුනි ඒ ඉන්ද්‍රියට අදාළ කාර්ය බාහිර ඉවර කරනවා. ඇසෙන් ලබන්න පුළුවන් වර්ණ රූපේ විතරයි. ඊට වඩා දෙයක් එහෙන් කරන්න බෑ. කනෙන් කරන්න පුළුවන් ශබ්දයෙන් හරියට විතරයි කරන්න පුළුවන්. මේ ශබ්දය ඇඟිල්ලක ශබ්දයක් කියලා හඳුනාගන්නේ මනසින්. වාහනයක් යනවා මෙතන. ශබ්ද මාත්‍ර විතරයි ගේන්නේ හිතෙන් කියන මේ මොඩර්න් සයිකලයක් කියලා. ඒ කියන්නේ ඊට පෙර ඒක හඳුනාගෙන තියෙන්න ඕනේ නේද? ඒ ශබ්දයක් කියන එක හඳුනාගෙන තිබ්බා හෝ නොතිබුණා හෝ කියන එක වෙනම කාරණයක්. හඳුනාගෙන නොතිබ්බත් තමන් මේක රූපයකට බඳිනවා. එතකොට තමන් මේක හඳුනාගෙන නැහැ කියලා කෙලෙස් ඇති නොගෙන ඉන්නේ නැහැ. තමන් ශබ්දයක් ඇහෙනකොටම මේ ශබ්දය මේ අහවල් දෙයට අයිති කියලා බැන්දොත් තමන් අවිද්‍යාවෙන් ඉන්නේ. අන්න එක තමයි බුදුදහම අනිද්දහමනේ වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්දී. දැන් වෙනත් ආගමක අය කියනෝ කෙලෙස් ඇති වෙන්නේ ඇහෙන් රූප දැක්කොත් කනෙන් ශබ්ද ඇහුනොත් ඒ නිසා නොබල ඉන්න නොඅසින ඉන්න කියලා. බුදුහාඳුරෝ අහනවා එහෙනම් උපතින් අන්ධ කට්ටියයි උපතේ බිහිරන් අය රහතන් වහන්සේලද කියලා. ඇසෙන් රූප නොදැක්කට කනෙන් ශබ්ද නොඇහුවට ඔව් කෙලෙස් නැති වෙන්නේ නැහැ. අපි මේ බලනහන රූපයට බැන්දොත් මේ ශබ්දේ රූපයට අයිති කියලා බැන්දොත් සම්බන්ධ කරොත් අපි ඒ තවිද්‍යාවමයි ඉන්නේ. ඒක හඳුනා ගන්න එක කරන්නේ අතීත අධ්‍යක්ෂින් මේක එක හරි. මේක මොටරසයිකලයක් කියලා හිතන්නේ මේක වාහනයක් කියලා හිතන්නේ අතීත අධ්‍යක්ෂින්ට සම්බන්ධ කරලා. නමුත් අතීත අධ්‍යක්ෂින්ට සම්බන්ධ කරේ නැහැ කියන අවිද්‍යාව දුරු වුණා වෙන්නේ නැහැ. අපි මේ ශබ්දයකට අයිති කළොත් ඇති. දැන් උදාහරණයක් ඇටියට මේ ආයතන වෙන් කළ හඳුනා ගන්න එකට හොඳ උදාහරණයක් තමයි අපි දැන් වතුර බේසමක් කියලා කියමු. වතුර බේසමක් තියලා වතුර බේසමට අපේ මොන දාලා බලනවා. බලනකොට මොකද පේන්නේ? තමන්ගේ රූපේ පේනවනේ. ඔව් ලෝකේ ලස්සනම කෙනා පේනවා. පින්නතුනි ඒ පේනකොට ඒ පේන රූපේ ඔබට පුළුවන් අල්ලන්න. බෑ. ඒ පේන රූපේ පුළුවන් ශබ්ද අහන්න. බෑ. ඒ පේන රූපේ ගඳ සුවඳ බලන්න පුළුවන්ද? බෑ. පින්නතුනි ඒ ඇහැට පේන රූපේ පුළුවන් ඇහෙන් බලන්න විතරයි. අල්ලන්න කිව්වොත් මොකද අහු වෙන්නේ? වතුර අහු වෙන්නේ. දැන් ඔබ දරුවා කියලා පුතා කියලා කියන පුතා අල්ලන කොට අහු වෙන්නේ පුතාද? අල්ලන කොට අහු වෙන්නේ සතර මහා භූත රූප. නමුත් අපේ කෙලෙස් ටිකක් එක්ක බැඳලා තියෙනවා මේ ඉන්නේ පුතා මේ ඉන්නේ තාත්තා මේ ඉන්නේ සීයා මේ ඉන්නේ බෑන කියලා මෙහෙන් තමයි මේ ටික පනවගෙන ඉන්නේ. බාහිර තියෙන මේ හතර විතරයි. ඉතින් සමුදි සත්‍යයත් එක්ක මේ නම් දාගෙන අපි හිතන්නේ නේද? ඔව් සමුදි සත්‍යයත් එක්ක තමයි. සමුදි සත්‍ය බොරුවක් කියලාම කියන්නේ නැහැ. සමුදි සත්‍ය එක තමයි කර්මපැත්ත ඔක්කොම කියන්නේ. කුලයේ හිටන් ඉපදෙන කුලයේ හිටන් තීරණය වෙන්නේ කර්මයක් එක්ක. ඒකේ සත්‍යයක් තියෙනවා. හැබැයි ඒ ටික සමාජ සම්බන්ධ විදිහට පනවපුටික නියම සත්‍ය නෙවෙයි. හැබැයි යම්සි මට්ටමකට සත්‍යයක් තියෙන මුළු ලෝකෙම යන්නේ මේ සත්‍යයත් එක්ක. ලෝකේ නීති රීති ඔක්කොම තියෙන මේත් එක්ක. නීති රීති විතරක් නෙවෙයි නැවත ඔබ ඉපදෙන්නේ සම්මුති සත්‍යයත් එක්ක. හිතන්න එපා මේ ජීවත් වෙන කාලේ පනවපු දේවල් ටිකත් එක කියලා. ඔබ මාන්නෙන් හිටියොතින් උසස් දුප්පත් කුලවලට නිග්‍රහ කරවතින් ඔබ ඉපදෙන පල්ලෙහා කුලේක ඇතැමිට ඒ සමාජ විදිර නිග්‍රහදායි කුලයක තමයි ඉපදෙන්නේ. එතකොට ඒකට කර්ම බල මහනවා. සම්මුති වුණාට කර්මයක් එක සම්මුති සත්‍ය යනවා මේ පැත්තේ. ඒ යන ගමන් බුදුදහමේ කියන්නේ මොකද්ද? මෙන්න මේ පරමාර්ථ සත්‍ය මෙහෙන් ඇවිල්ලා මේක බලන්න කියලා කියන්නේ. මේක බලන්න බලන්න පිනොතින මොකද්ද වෙන්නේ? අභ්‍යන්තර පැත්ත වෙනස් වෙනවා. වෙනස් වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? එයාගේ එන්න එන්නම එයාගේ අවබෝධය දිනු වෙනවා. මේ බාහිර රූපය දකිනකොටම අර කණ්ණාඩි උපමාවයට මතක් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මේක හඳුනා ගන්න නැහැ කියලා කියන්නේ නැහැ. ඔබේ දරුවා දරුවෝ විදිහට හඳුනා ගන්නවා. දරුවෝ ඉස්කෝලේ එක්කන් යනවා. දරුවෝ පන්තියට එක්කන් යනවා. දරුවට කෑම දෙනවා, නාවනවා, බෙහෙත් දෙනවා, ඔක්කොම කරනවා. දැන් කණ්ණාඩිය ළඟ රූපය ඔබ යනකොටම ඇති වුණා, යනකොටම නැති වුණා කියලා ඔබ කණ්ණාඩිය ළඟට නොගිහිලා ඉන්නවද? නෑ නේ නේ. නැවත නැවතත් යනෝනේ කණ්ණාඩිය ළඟට. කණ්ණාඩිය බෑග් එකේ දාගෙන ඉන්නෝනේ නේ. ඒ තරම්ම කණ්ණාඩියට කැමති. කණ්ණාඩිය අරම වුණාට නැවත නැවතත් අපි කණ්ණාඩියෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ තමයි මේ දර්ශනේ ආව කියලා බය වෙන්න එපා. දරුවෝ දාලා කැලේට දුවන්නේ. එන්න එන්නම තමන්ගේ අභ්‍යන්තරයේ කෙලස් ටික අඩු වෙනවා. බාහිර රූපය තුල බැස ගන්න ගතිය අඩු වෙනවා. බැස ගන්න ගතිය අඩු වුණා කියලා යුතුයකම් ටික නොකර ඉන්නේ නැහැ. මේ අත්දැකීම ස්ථාවර කරගන්න එන්න එන්නම තම වේගය වැඩි කරනවා. මොකද තමන් දන්නවා මේ දර්ශනේ නොහිටියොතින් අනාගතයේ ළඟම ඥාතීන් මැරෙනකොට දුක් වෙන්න වෙනවා, අඬන්න වෙනවා, මැරිච්ච අයගේ ශරීරවල බදාගෙන අඬන්න වෙනවා, ඔක්කොම ටික කරන්න වෙනවා කියලා දකිනවා. ඒ දුකෙන් නිදහස් වෙන කැමැති නම් මෙන්න දර්ශනය. මේ දර්ශනයේ පිළිපැද්ද ප්‍රමාණයට යාට එන්න එන්නව මේ ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට මේ හැම ආයතනයකින්ම එයා සතිය නිතරම සිහි පිටුවාගෙන ඉන්නේ. හැම මොහොතෙම දකිනවා. ඇසෙන් රූප දකින විතරක් නෙවෙයි විශේෂින පින්නතුනේ අපට සිතට එන සිතුවිලි එන්නේ. මේ පහ පාලනය කරන එක නෙවෙයි අමාරුව. අමාරුව මොකද්ද? හිතට එන සිතුවිලි අපි කලින් අහපු දැකපු ඒවා, අනාගතේ ඒවා, මේව තමයි, මේව තුල තමයි සිත නිතරම බැසගෙන ඉන්නේ. අපි වාහනයක යනකොට බලන්න, අපි ඩ්‍රයිව් කරනවා කිව්වට මහ ට්‍රැෆික් මැද ගියත් මහ වෙන ලෝකෙක හිත හිතන යන්නේ නේ. කලින් දැකපු ඒවා ඒ ලෝකෙනේ අපි මේ යන්නේ නේ. නමුත් ඉතින් බේරල යනවා පුරුද්දට ඉතින් පිනටත් එක්කනේ කොහොම හරි අනුසුර වෙන්නෙත් නේ. පිනුතුනි මේ හිතන විදිය ගත්තොත් අපිට අනුතුරු කොච්චර වෙන්න ඕනද? නමුත් හිතේ තියෙන වේගවත් බව නිසා අර පැත්ත 90ක් හිතනවා, ඒ නගම වේගෙන් මේ පැත්ත 110ක් විතර හිතනවා. වැඩිපුරම පිනුතුනි අපි ඉන්නේ අතීත අනාගත කියන අන්ද දෙකේ ඉන්නේ. ඒ අරමුණුත් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන හිතට අරමුණු එනකොටම තමයි දක්ෂ වෙන්න ඕන. ඔය තමන්ට මල්ලි මතක් වෙන්න පුළුවන්, අම්ම මතක් වෙන්න පුළුවන්, බැනපු කෙනෙක් මතක් වෙන්න පුළුවන්, කාර්යාලේ වැඩ කරන අය මතක් වෙන්න පුළුවන්, වාහනේ මතක් වෙන්න පුළුවන්. ඒ හැම මොහොතෙම තමන් දක්ෂ වෙන්න ඕන. ඒ සිතන සිටිවිල්ල, ඒ දෙය ස්ථිරව මේ ඇතුලේ තිබ්බ නෙවෙයි, ස්ථිරම ලෝකේ තියෙන දෙයක්වත් නෙවෙයි. ඒ මොහොතේ කණ්ණාඩි ළඟට ගියා වගේ, මුහුණ බලන කණ්ණාඩි ළඟට ගියා වගේ, ඒ මොහොතේ සිටිවිල්ල ඇතුලේ නිරුද්ධ වෙන එක දකින්න දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ වේගය වැඩි කරන ක්‍රමය තමයි මොකද්ද? ඕ සති සම්පජඤ්ඤය කියලා කියන නැත්නම් සතිපට්ඨානය කියලා කියනවා. මොකද්ද සතිපට්ඨානය කියන්නේ? වෙනතුනේ අපේ කය ගැන, අපේ සිත ගැන සිහිය පිටුවා ගැනීම. දැන් වෙනද අපි සතිපට්ඨානය කරේ බාහිරය ගැනනේ. බාහිර කෙනා මොනවද කන්නේ, බොන්නේ, වැරදි වෙන්නේ මොනවද? ඒව තමයි බැලුවේ. දැන් බලන්නේ මේ පැත්ත. දැන් බලනවා තමන්ගේ ඉරියව් ටික කොහොමද තියෙන්නේ කියලා. ඒකට කියනවා ඉරියාපත පබ්බේ කියලා. දැන් මේ සටහනේ ඔක්කොම ටික තියෙනවා පස්සේ බලන්න. එතන කායනුපස්සනාවෙන් කරන්නේ එකක් තමයි ආනාපාන සතියෙන් තමන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය ආනාපාන සතියට හිත තියලා බලනවා. බලනකොට තමන්ට පේරෙන මේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. තිබ්බට මේකේ සත්පුද්ගලෙක් නෙවෙයි, මේ කර්මාන් රූපව මේ ක්‍රියාත්මක වන ක්‍රියාකාරීත්වයක් කියලා හොදාගිනවා. ඒ වගේම ඔහු ගමන් බිම යනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට මේ ඉරියව් හතරදීම ඔහු දකිනවා මේ තමන්ගේ ඉන්ද්‍රිය, තමන්ගේ ශරීරයේ සැලවීමක් තියෙනවා. තිබ්බට මේක ඉස්තර පුද්ගලෙක් නෙවෙයි කියලා නෝනින් දකිනවා. ඒ වගේම තමන් උදෑසන පටන් රාත්‍රිය දක්වා කරන හැම දෙයක්ම ඒ කරන මොහොත තුළ සිත තියාගෙන කරනවා. කෑම බීම කනකොට, ඇඳුම් පැළඳුම් අඳිනකොට, රෙස්ට්රූම් එකට යනකොට, කඩේට යනකොට, ව්‍යායාම කරනකොට, දරුවෝ ඉස්කෝලේ එක්ක යනකොට, හැම දෙයකම ඒ කරන වැඩේ ගැන උපරිම සිහියෙන් තමයි ඉන්නවා. මෙන්න මේ දෙක තියෙන තැන තමයි ජීවිතේ ලස්සන පේන්න ගන්නවා. වෙනද පාර දෙපැත්තේ තියෙන මල්ගස් පේන්නේ නැහැ වාහනේ drive කරනකොට. දැන් ඒවත් පේන්න ගන්න ඕන ටිකට. වාහනේ සිටි එකෙන් ඔබ යනකොට පේන දේ සිටි එකෙන් වාහ වියදම් කළා ඔබට පේන මල්ගස් හිටවල තියෙනවා. මල් පිපිල බලාගෙන ඉන්න හාය කියන්නේ අපි අහක බලාගෙන ඉන්න රෝගෙන්. දැන් ඔන්න ඒවත් පේන්න ගන්න මල්ගස් ලස්සනට වැල්නේ හොඳට ලෑන්ඩ්ස්කේපින් කළා. ගස් ලස්සන නැකපල මේ අපට නේද මේ තියෙන කියලා පේන්න ගන්න. ආරේව නොතේ නොපේුණත් පේනවනේ හඩුගානේ ගෙදර මල් ගස් ටික හරි පේන්න ගන්න දැන් ඕනේ. කලින් මල් ගහේ හැප්පෙල ගිය වෙන එකක් හිතේද දැන්? මල් ගහ බලලා සාසතු වෙනවා දැන් එතන. තමන් ඇඳුම පේන ගමන් අනේ කොච්චර ඇඳුමද ලස්සන ඇඳුමද මම ඇඳන් ඉන්නේ. තමන්ට පේන තුනේ මේත් එක වර්තමාන මොහොත තුළ වර්තමානයේ සතුට වෙන්න කෙනෙක් බවට තමන්පත් වෙනවා. ඒ විතරක් නෙමේ මේ ශරීරේ නිකන් දෙයක් නෙමේ මේක පාඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේ කොටස් හතරේ නිර්මාණය කේද කියලා තමයි නුවණින් දකිනවා. ඒ වගේම මේ ශරීරයේ තවත් කොටස් 32කින් සකස් වෙච්ච දෙයක් කියලා දන්නවා. කෙස්, ලොම්, නියද මේව තුල එකතු වෙච්ච දෙයක් නේද? මේක ස්ථිරම් දෙයක් නෙවෙයි කියලා උන් දකිනවා. දැන් අපි පුද්ගලෙක් කියලා පනවගෙන හිටියට මේ ශරීරයේ කොටස් බලන අයින් වුණොතින් තමන්ගේ කෙස් ටික අයින් කළොතින් තමන්ගේ දත් ටික ගලවල පැත්තෙන් තිබ්බොත් තමන්ගේ හැම ගලවල පැත්තෙන් තිබුණොත් ලේටින් වෙන පැතිකින් තිබුණොත් මේ එහෙකටවත් කියන්න බෑනේ සත්වයේ කියලා. නමුත් මේ ටික ඔක්කොම එකතු වුණාම අපි කියන සත්‍යය කියලා. ඉතින් අපි දකිනවා මේක එකට තිබුණට සත්වයේ කියලා දැක්කට මේ පොටන්ස් ටික එකතුවක් නේද කියන එක දකිනවා. දැන් වාහනයක් දකිනකොට සාමාන්‍ය කෙනෙක් එක වාහනයක් කියලා හිතනවා. හැබැයි හොඳ ඉංජිනේර කෙනෙක් වාහනේ දැක්කම එයාට වාහනේ ඇතුළේ ටික ඔක්කොම පේනවා එයාට. යා වාහනේ సౌందర్యයත් විඳිනවා. හැබැයි ආ ඒ අතරින් මැද දකින්න වාහනේ මොකද කියන එකත් දකින්නවා. අන්න ඒ වගේ වෙන තැන අපි කෙනෙක් දැකලා hina වෙන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. මේ මගේ අයියා, මේ මගේ මාමා කියලා හඳුනා ගන්නවා. කතා කරනවා. ඒත් එක්කම දන්න මේ සතර මහා භූත රූප නේද තියෙන කියලා දකින්න යා. මේ දෙතිස් කුණත් එක එකතුවක් නේද කියලා දකින්න. මේ හඳුනාගත්ත මේ පැත්තේ නේද කියලා දන්න යා. ඒ දකින්නවත් එක්ක මෙයාට මෙයාගේ යුතුයකම් ටික කරනවා. උදව් කරනවා ලෙඩ වුණා ඉතින් ඔලුවත් අත ගන්නවා බෙහෙත් දෙලුත් ගන්නවා නමුත් යාගෙන් දුක් ටික තමන්ට එන්නේ නැහැ. පින්නොතින් මෙන්න මේ දර්ශනික තමයි අපි යන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ශරීරයේ කොටස් මරණයෙන් පස්සේ වෙන සිදුවීම් ටික බලනවා. මොකද්ද බලන්නේ? මරණයෙන් පස්සේ ටිකෙන් ටික මේ ශරීරයට වෙන තත්ත්වය ඔහු කලින්ම බලලා තියෙනවා. කොහොමද මේ ශරීරයේ ටිකෙන් ටික වෙනස් වෙන ගිහිල්ලා අන්තිමටම ඇට සැකිල්ලක් කරා ගිහිල්ලා අලු දූවිලි තත්ත්වයට පත් වෙනකම් ඒ පියවර ටික ඔහු කලින් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඔහුට කෙනෙක් තමන්ගේ දිහා බලලා තමන්ගේ ශරීරයට මේක ඉරණම කියලා ඔහු බලාගෙන ඉන්න කෙනා හොඳට තේරුම් ගත්ත කෙනා කෙනෙක් දිහා බලලා රාගයක් හරි ද්වේෂයක් හරි ඇති වෙන රූපයක් නම් ඔහු කෙලෙස් ඇති වෙන එකක් නම් එකපාරට කලින් තමන් ප්‍රැක්ටිස් එක මෙතන ඇප්ලයි කරනවා. එයාට දෙපැත්තම මෙනෙහි කරන්න පුළුවන් එක පැත්තක් නෙවෙයි. දැන් මෙයාගේ දක්ෂතාවයේ ඉස්සෙල්ලා අපි බලන රූපේ පැත්ත විතරයි බැලුවේ. නාකි කෙනෙක් නානේ නාකි කියලා මූණ විලිත්ත ගත්තා. ලස්සනයි නම් හොඳට ඇස් දෙක කරලා බැලුවා. දැන් කොහමද? එයාට ඕන නම් ලස්සන කෙනෙක් ලස්සන විදිහට බලන්න පුළුවන්. වයසට ගියපු කෙනෙක් අනේ මෙයා තරුණ කාලේ හරිය ලස්සන හිටිය කෙනෙක් කියලා එහෙම බලන්න පුළුවන් යන්න. මරණයට පස්සේද කෙනෙක් මරණය බලන්නත් පුළුවන්. අනේ මෙයා ජීවත් වෙන කාලේ හොඳට ලස්සන හිටිය කෙනෙක් කියලා ඒකත් බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඒ ප්‍රිය මනාප දෙකම දුරු කළා, ක්‍රියාක්‍රිය දෙකම දුරු කළා, උපේක්ෂාෙන් බලනවා නම් එහෙම බලන්න පුළුවන්. පිනතුනි මෙන්න මේකයි ධර්මයේ තියෙන වාසිය. මේ වාසිය පිනතුනි අපි සම්පූර්ණයෙන්ම ගන්න ඕන අපි. මේ වාසිය බුදුදහම අහලා ඒක ප්‍රැක්ටිස් කළා අපි නොගත්තොත් පිනතුනි අපි තමයි ලෝකේ ඉන්න අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත මිනිසුන් වෙන්නේ. මේ වෙන කාලේ කීපදෙලා බුදුදහමත් අහලා මේක නොකරොත් පිනුතුනේ මේ දහම වෙනත් අයට අහන ලැබුණොත් අපට වඩා හොඳ තේ කටිය ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කළා කොහොම හරි රිසල්ට් එක ගන්නවා. අපිට වෙලා තියෙන අපට ඇහෙනවා ඇහෙන දේ අපි ප්‍රැක්ටිස් කරන්නේ නැති එක තියෙනවා. දැන් සමහර රටවල් වල ඉන්න අපි දන්නවා බෞද්ධ අය, අපි වියට්නාම් වගේ අය හරිම ශ්‍රද්ධාවන්තයි. දානකට එන හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට පිරික් පිරික් කරන පූජා ගන්නවා. පොඩි ගාණක් දෙන්නේ දුප්පත් අය ඩොලර් එකක් හරි දෙනවා. ඒ හැ මෙහෙපදිත ළමයි වුණා තුන් පාරක් වන්දනා හඳුනනට. ධනගස්සල වන්දනා. හරිම ශ්‍රද්ධාවන්තයි. හැබැයි පිනතේ ඒගොල්ලන් චාන්ටිං විතරයි තියෙන්නේ. ඒ වට අඩු ගානේ ධම්මපදයක ගාථාවක්වත් මම හිතන්නේ ජීවිත කාලය මම ලැබිලා නැහැ. අපට යතින් පිනුදින අපි හුඟක් වාසනාවන්තයි. අපට ධර්මයේ තාම ගැඹුරු කාරණා අහන්න ලැබිලා තියෙනවා. නමුත් අපට දින අවස්ථාව අපිට ඇහෙනකොට මේ දෙන ආ ඔය දන්න දෙයක් නේ කියෝගෙන අපි ඕච්චර හරියට දෙන්නේ. කො මොකද්ද කියලා අනෙක් ප්‍රඥාන හැරෙ. පිනුදින අපට තියෙන අවස්ථාව තමයි අපි මේකේ ප්‍රතිඵලය ගන්න තරම් උත්සාහය කැපවීමක් අපේ ළඟ නැහැ. ඒ නිසා පිනුතුනි මෙන්න මේ පැත්තත් අපි දිනු කරන්න ඕන. ඒ නිසා සතර සතිපට්ඨානෙ තුල ඉන්නවා කියන්නේ එක පැත්තකින් කය ගැන තමන්ගේ ශරීරය ගැන උපරිම අවබෝධයෙන් ඉන්නවා. ශරීරය ගැන අවබෝධයෙන් අවධානයෙන් සිහින් ඉනකොට තමන්ට ඇතැමිට පිනුතුනි තමන්ගේ හිතට කයට යම් යම් වේදනා ලැබෙනවා. සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනා වෙන්න පුළුවන්, සාමිත සැපක් වෙන්න පුළුවන්. නිරාමිත සපක් වෙන්න පුළුවන්, සාමිත දුකක් වෙන්න පුළුවන්, නිරාමිත දුකක් වෙන්න පුළුවන්, සාමිත අදුකම සුඛයක් වෙන්න පුළුවන්, නිරාමිත උපේක්ෂාවක් වෙන්න පුළුවන්. මේ කුමන සැප දුක් අරමුණක් ආවත් තමන් වේදනාව වේදනාවක් හැටියට දකිනවා. ඒත් එක මේ වේදනාවේ හට ගැනීම නිරුද්ධ වීමක් දකිනවා. දැන් ශරීරයෙන් ලැබෙන වේදනාව විතරක් නෙමෙයි, දැන් ඇහැට රූපයක් දැකලා සැප වේදනාවක් නම් ලැබුණේ තමන්ට අනේ මේ ලස්සන මල නැත්තම් ඒ මලම පරිලා අනේ මල පරිලා අපරාදි මල කියන දෙපැත්තම අපිට ඇති වෙන්න පුළුවන්. ඇති වෙනකොටම තමයි දකින්න මේ වේදනාවේ අනිත්‍යතාවය දකින්න. ඒකේ හට ගැනීම මේ හේතු ටික එකතු වීම තුළින් නේද මේක ඇති උනේ. ඒ වෙලෙම නිරුද්ධ වෙලා යනවා මේක ඉස්තර මොකවත් නැති දෙයක් කියන එක දකින්න. ඇසට ලැබෙන වේදනා, කයට ලැබෙන වේදනා, කණෙන් ශබ්ද හල ඇති වෙන වේදනා, ඒක සැප දුක් දෙපැත්තටම ඉන්ද්‍රිය හයටම සම්බන්ධයි. ඒ හයෙම වේදනා එනකොට ඒක ස්වභාවය තේරුම් ගන්නෝ, ඒක අනිත්‍යතාවය තේරුම් ගන්නෝ, ඒක හට ගැනීම නිරුද්ධ වීමත් ඔහු දකිනවා. දකිනකොට තමන්ට ලැබෙන වේදනා ගැන උපේක්ෂාසහගත වෙනවා. ඒක තමන්ගේ හිත ගැන දැන් හොඳට සැලකිලිමින් ඉන්නවා. දැන් තමන්ගේ හිතේ තියෙන ලෝභයක්ද, රාගයක්ද, නැත්තම් රාගේ නැති වෙච්ච හිතක්ද, දැන් හිත සමාධිමත්ද, හිතේ තියෙන කවුරු හරි ගැන අමනාපයක්ද, නිතරම තමන් තමන්ගේ හිත ගැන බලාගෙන ඉන්නේ. හැබැයි ඒත් එක්ක ෆයිට් කරන්න යන්නේ නැහැ. තියෙන විදිහටම බලනවා. දැන් තමන් බලන තමන් හිතේ ස්වභාවයමද, කවුරු හරි ගැන රාගයක්ද තියෙන්නේ, අමනාපයක්ද, බුදුහාමරගේ ධර්මයෙන් දැන් ශ්‍රද්ධාවද තියෙන්නේ, නැත්තම් උපේක්ෂාවද, මොකක් හරි තමන්ගේ හිතේ තියෙන ස්වභාවය ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. හැබැයි තමන් ඒක වැඩි කරන්නවත් නැති කරනවත් යන්නේ නැහැ. තියෙන දේ තියෙන විදිහටම බලන. හැම බලනකොට වාසිය තමයි වෙනතුනේ. තමන්ට රාගී සිතුවිල්ලක් කියලා තමන් හඳුනාගත්තොත් වැඩි වෙලා කේත් එකේ ඉන්න බෑ. තමන්ටම ලැජ්ජාවක් හිතෙනවා. දැන් අපි කියමු දැන් අපිට කවුරු හරි කිව්වොත් දැන් ඔයා කේන්ති ඉන්නේද ඉන්නේ? එහෙම කිව්ව ගම ලැජ්ජන්නේ අපිටනේ. එවන් අපිට hina වෙන පොඩ්ඩක්. කේන්ති නැහැ කියලා පෙන්නන්නනේ. ඒක තමයි සාමාන්‍ය හැටි. ඒ වගේම අපි අපිටම තමන්ගේ හිත ගැන තමන් කියනවා නා දැන් ඔයා දැන් රාගෙන් නේද ඉන්නේ? ආ දැන් ඔයා දැන් හරියත් එක අමනාපේ නේද දැන් ඉන්නේ? ආ දැන් ඔයා දන් දෙන අදහසින් පරිත්‍යාග සීලෙත් තියෙන දැන් මෛත්‍රී භාවනා වැඩෙන්නේ නේද ඉන්නේ කියලා අපිම අපේ හිත ගැන කියන ඕන තමන් ඉන්න තත්ත්වය ගැන. ඔබට කියන මොකක් කියලාද? ඒක කියන්නේ චිත්තානුපස්සනාව කියලා. ඔය වගේ පින්නතුනි චිත්තානුපස්සනාවෙන් අපි ටික කල ඉන්නකොට තවදුරටත් ඉදිරියට යනවා. ඊළඟ පියවර මොකද්ද? ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද? සිතිවිලි ගැන. දැන් මුලින් හිත ගැන, ඊට පස්සේ හිතට එන කුසල අකුසල සිතිවිලි ගැන දැන් සැලකිලිමින් ඉන්නවා. තමන්ගේ හිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තේන මෙද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ එනකොට තමන් දන්නො දැන් මේ නීවරණ ආවා. ඒ නීවරණ දුරු කරන්න දැන් උත්සාහ කරනවා. දුරු කරන්න නොයෙක් ක්‍රම බුදුදහම තුල තියෙනවා. ඒව දැන් මෙතනට ඇප්ලයි කරනවා. කල කරේ කො නොසිතා ඉන්නව ඒක ඒක නැත්තම් විරුද්ධ අදහසක් හදනවා. දැන් රාගයක් නම් අසුභෙමනේ කරනවා, ද්වේෂයක් නම් මෛත්‍රිය වඩනවා. ඒ අවශ්‍ය පිළියම් තමන් ආපු ධර්ම අනුව කර කර නීවරණ පැත්ත අඩු කරන මහසියන. නීවරණ නැත්තම් යා දන්නවත් මේ නීවරණ තමන්ගේ ළඟ නැහැ. ඉදිරියටත් නොයන විදිහට තමන් උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් මේ තැනැත්තා තමන් හිතේ කුසල වැඩෙනකොට විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම වැඩෙනකොට සතිය ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි ප්‍රත්‍යා කියලා බොජ්ජංග ධර්ම වැඩෙනවා. තම නිතර සතිපට්ඨාන ඉන්නකොට බෝධිඅංග වැඩෙන සමන්දි. එහෙ වැඩෙනකොට ඒව ගැනත් හොඳ සැලකිලෙන් ඉන දැන් මගේ සති සම්බොජ්ජංගේ නේද තියෙන්නේ. දැන් ධම්ම විජේ ධර්මය අහන්න දැන් ඔබට හිතන්න පුළුවන් දැන් මම ධර්මය අහන්න හොඳ අවධානයෙන් මං ඉන්නේ. මේක ධම්ම විජේ සම්බොජ්ජංගේ. මේක ඊළඟට කියන කාරණේ මොකද්ද? දැන් තේරුම් ගන්න හොඳ උත්සාහයෙන් තමයි මේ ඉන්නේ. හොඳම වටිනා කාරණා ටික කොහොමරි හොඳට පිළිවෙලට තේරුම් ගන්න අදහසින් දැන් කුතුහලෙන් දැන් මේ ඉන්නේ. ඒක හොඳ දෙයක්. ඒක ධම්මජය සම්බොජ්ජංගිය. ඊපස්සේ වීරිය ඇති වෙනවා මම කොහොමරි මේක වැඩි කරන්න ඕන කියලා. වීරිය ඊට පස්සේ ප්‍රීතියක් දෙනවා. නේ දැන් ඒ ඉස්සරහව දැන් කේන් තියෙන්නේ නැහැ. දැන් කෙලස් ටිකේ නැහැ කියලා සන්තෝෂයක් එනවා. දැන් ප්‍රීතිය. පස්සදී දැන් ශරීරය හරිය සැහැල්ලුවක්. මෙතන වෙනද නිකන් අර සිමෙන්ති කොටයක් උස්සන් ඉනවා වගේ වෙනද හිටියි. දැන් ටිකක් සැහැල්ලුයි තවන්න. දැන් බර අඩු වෙනවා එන්නේ. ප්‍රතිිත සමාජමත් වෙනවා. උපේක්ෂා වෙනවා. මේව බොජ්ජංග විදිහට වැඩෙන තමයි. මෙන්න මේ දෙපැත්ත ගැනම කුසල අකුසල දෙපැත්ත ගැනම සිතුවිලි ගැන තමයි දැන් ගැඹුරට කියලා හොඳට ප්‍රැක්ටිස් කරනවා. පින්නතුනි මේ විදිහට යම් කෙනෙක් හරියට සතිපට්ඨාන ඉගෙන ගත්තොත් ඒ වගේම අපි මුලින් සඳහන් කරපු අර දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව පටිච්ච සමුප්පාදය අනිත්‍යතාවය හේතුඵල ධහම පිළිබඳ අවබෝධයත් එක්ක හැබැයි දර්ශනේ තියෙනෝනේ. ඒ දර්ශනේ නැතුව සතිපට්ඨානේ වැඩන යනවා කියන්නේ ඇඩ්‍රස් එක නොගෙන පාරට වැටෙනවා නේ. කොච්චර වේගෙන් drive කරත් වැඩන්නේ. වාහනේට නගින්න කලින් යන්න තැනගෙන දැනුමක් තියෙනවොන නැත්නම් අඩු ගානේ ඇඩ්‍රස් එක හරි අරන් තියෙනවොන නැත්නම් කොච්චර වේගෙන් drive කරත් පාරේ traffic නොතිබ්බත් වැඩන්නේ. සමන් දන්නේ කොහෙට දෙන්නේ කියලා. ආයි හරවගෙන ඉන්න නේද? පිනොතිනන්නේ වගේ තමන් දැනගන්න ඕන තමන්ගේ අවසාන destination එක කොතනද කියලා. තමන් මේ ඔක්කොම කරන්නේ මොකක් සඳහාද? තමන් කරන් දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද? මේ අස්කන ආසාද ඉන්ද්‍රිය වලින් රූප ආදී පේනකොට බාහිර රූපේ හිත බැස නොගන්න විදියට අනිත්‍යතාවෙන් දකින දර්ශනය ඇති කරගන්න මේ සියලුම දේවල් කරන්න. මඟ කොහෙවත් රැඳෙන නෙමෙයි මේව කරන්නේ. මඟ තැන් තැන් වල ලස්සන හොඳට දේවල් පේනවා අපට පින්නතුනි. ඒ මගේදී දේවල් පේනවා. දැන් මිට දන් දෙනකොට කාර්තියකින් කීරි ප්‍රශංසා ලැබෙනවා අපට. තින්කම් කරනකොට අනිත්‍යයගෙන අනේ හොඳ කෙනෙක් විතර පන්සල් එනවා. හරි හොඳයි. එයා දන් දෙනවා. මටත් හරි හොඳට මාත් එක කතා කළා. මේව නෙමෙයි පින්නතුනි අපේ ප්‍රයෝජන. ඊළඟම සීල් රැකිනකොට තමයි හිතෙන පුළුවන් අනේ හොඳයි මම අද පොල් සීල් ගත්තා. හොඳයි. සතුටු වෙන කමක් නැහැ. ලෞකික සමාධිය දිනන සන්තෝෂ වෙන්න. අනිත්‍යයක් කියන්නේ ඔයා හරි හොඳයි වැඩක් තිබෙදී ඔයා සිල් ගත්තනේ නේ හරි හොඳයි කියලා කියන කමක් නැහැ ඒවත් අහන්න. හැබැයි තමන් දන්නවා මේ ඒවහනනේ තමන් යන්නේ. භාවනාවක් කරනවා තමයි මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩලා තමන් හිතට සන්තෝෂයක් කෙනෙක් දැකම දරුවෙන් දිහවල්නවා වගේ බලනවා. හැබැයි ඒක නෙවෙයි තමගේ අවසන් ප්‍රතිපලය. තමන් ඒක කරන්නේ මොකටද? අර අන්තිමේකට යන හිත සමාජමත් කරගන්න එකට තමයි. අර කිසියම් දෙයක නවතින්නේ භාවනා කරනකොට දැමිට හිතට හරිය සන්තෝෂයක්. හොඳ ලස්සන රූප පේන්නත් පුළුවන්. ආලෝක පේන්න පුළුවන්. ඒ කිසියම් දෙයක් නෙවෙයි තමගේ බලාපොරොත්තුව. තමයි යන්නේ කොතෙන්දද? මේ අවසාන තැනට යනකම් තමයි යන්නේ. හරියට පිනොතින ඔබ ලංකාවේ, ශ්‍රී ලංකාවේ අනුරාධපුරේ ජයශ්‍රීම බෝධිලන්ට යනකොට ඔබට කලින් ඇතැමිට රුවන්වැලිසෑය මුණ ගැහි. ඔබ ජයශ්‍රීම බෝධි මන්දිරන යන්නේ ඔබට මුලින් රුවන්වැලිසෑය බැන්දට ඔබ එතන නවතින්නේ ඔබ පාර දිග යනවා. යනකොට ලයිට් දෙපැත්තේ තියෙනවා. ආ ලයිට් ලස්සන හරි ලයිට් ලස්සනයි හරි ලස්සනයි මම මෙතෙන්ට වාඩි වෙලා ඉන්නවා කියලා. එහෙම ඉන්නේ නැහැ අපි නේ තාත් යන විදිහට. යනකොට ඔනාර ගල් වලින් කරපු තාප්පයක් තියෙනවා. ෂෝට් කවුරුකුත් එක. අනේ මෙතන හරි හොඳයි හොඳ ලස්සනට කැටියන් කපපු මේ කණුනේ මේ තියෙන මම මෙතනම ඉන්නවා. ඉන්නවද අපි? නැහනේ නේ. තාත් යන කණි පැල බහලා යනවා. අනේ ලස්සන හොඳව මලුවක් තියෙන අතු ගාලා තියෙන හොඳවට මිනිස්සු සිල් අරගෙන මම මෙතන ඉන්නවා. එතන ඉන්නවද අපි? නැහනේ. අපි තාත් යනවා. තාත් යනකොට තව වටේ බෝධි පේනවා. අනේ මේ බෝධි හරි ලොකුයිනි හරි ලස්සනයිනි. අපි මේ බෝධි වලට අඳින්නෙත් නැහැ. තවත් පස්සු කරලා යනවා. ගල් පරිපාල පසුලෙන් තවත් බෝධි ටිකක් හම්බ වෙනවා. ඒ බෝධිත් නෙවෙයි. අන්න අපි උඩ මළුවට මෙයන්වර පොඩි වුණාට නියම ජයශ්‍රීමා බෝධි ළඟ ඉඳලා අපි වන්දනා කරනවා. අන්න ඒ වගේ පින්නතුනි අර බාහිර පිටස්තර අනිත් බෝධි තාකාර ඔක්කොම තියෙන්නේ අර මැද බෝධි ආරක්ෂා වෙන්න. අර වටේව නොතිබ්බනම් අර මැද තියෙන පොඩි බෝධිය ආරක්ෂා වෙන්නේ නැහැ. අර ඉහළ මළුවේ තියෙන කුඩා බෝධිය අවුරුදු 2300ක් ආරක්ෂා වුණේ අර වටේ තියෙන බෝධි ටික නිසා, අර ගල් ප්‍රාකාර ටික නිසා, තාප්ප නිසා තමයි අර උඩ තියෙන එක ආරක්ෂා වුණේ. අන්න ඒ වගේ තමයි පින්නතනි අපේ අම්මට තාත්තට සලගන එක, ස්වාමීන් වහන්සේලාට දන් දෙන එක, තමන්ගේ රැකියා ආරක්ෂා හොඳට කරන එක, දරුවන්ට සලකන එක ඔක්කොම අර කටස්තර දේවල් වගේ. ඒව නෙවෙයි අපේ ජීවිතයේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ. ඒ ඔක්කොම දේවල් ටික කළා පින්නතුනි අර උඩමළුවේ බෝධින් වහන්සේලාට යනවා වගේ මේ දාන සීල භාවනා කරලා සමතියත් කරලා විදර්ශනාවත් කරලා අවසාන රිසල්ට් එක ගන්න තමයි අපි යන්නේ. අවසාන රිසල්ට් එකේ අවසාන හෝරාවේ මොකද්ද පින්නතුනි කියන්නේ? අපි දකින වායයෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් දකිනකොට මේ හැම දෙයකදීම වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයක් හටගත්තා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක ප්‍රතිඵලයක් තමයි රූපයක් දකිනවා කියලා කියන්නේ. ශබ්දයක් අහනවා කියලා කියන්නේ. ගඳ සුවඳක් විඳිනවා කියන්නේ. දිවට රසයක් එනවා කියන්නේ. ශරීරයට පහසක් එනවා කියලා කියන්නේ. හිතට අරමුණක් එනවා කියලා කියන්නේ. මොන ඉන්ද්‍රියකින් දැනුමක් ආවත් මොකක්ද ආව කියලා කියන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ එකට, මේ පහ වෙන් කරන්න බෑ. මේ පහ පෙර පසු නොවි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියපු ආකාරයට පෙර නොතිබී මේ පහ කඩ ගන්නවා. මේ පහ හට ගැනීමයි අපේ ජීවිතයයි දෙකක් නෙවෙයි එකක්. මෙතෙන්දි හොඳට සැලකිලිමත් වෙන්න, මම මේ පැත්තේ ඉන්න පංච උපාදානස්කන්ධේ මේ පැත්තේ. එහෙම කතාවක් නෙවෙයි. පංච උපාදානස්කන්ධයයි සමනුයි දෙකම එකයි. තමන්ගේ මුළු ජීවිතයම කියන්නේ මේ පහේ හට ගැනීම හැම මොහොතකම. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකිනවත් එක්කම පින්නතුණ යාගේ ඉගැලම අවබෝධය තමයි දිත්තේ දිට්ඨමත්සං, සුතේ සුතමත්සං, මුතේ මුතමත්සං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං. යමක් දැක්කනම් දැකීම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එක දකිනවා. ඇසුවනම් අසපියක දකිනවා. මේ දෙක කිනුතුණිය හරියට අර උඩමළුවේ තියෙන ජයසිංහ මහබෝධින් වහන්සේ ළඟ තමන්ගේ නඩල තියලා වැඳ වගේ හැම මොහොතෙම මෙයා මේ සිදුවන අනිත්‍යතාවය නෝනින් දකිනවා. යාට කිනුතුණි ජීවිතේ ඕනෑම මොහොතක ජීවිතේ සිදුවෙන පුළුවන් ඉහෙළම අවාසියට වෙන්න පුළුවන්. ඇතැමිට වීස එක නැති වෙන්න පුළුවන්. ඇතැමිට හැකියාව නැති වෙන්න පුළුවන්. ඇතැමිට ළඟම ඉන්න ආදර කරම ඥාතිය නැති වෙන්න පුළුවන්. ඇතැමිට තමන්ගේ ශරීරයක් තමන්ට අහිමි වෙන්න පුළුවන් ඕනම මොහොතක. ඒ කිසිඳු දෙයකින් පිනතුණි කිසිඳු විදියක කම්පාවක් ඇති නොවන විදියට ඔහු තමන්ගේ මනස සකස් කරගන්නවා. ඔහුට පිනතුණි ඒක නාට කියන්නේ එදාට තමයි අපි නිදහසේ සුවේ විඳින්නේ. එදාට තමයි නියම නිදහස් උස්සේ සමරන්න පුළුවන්. දැන් අපි සම්පූර්ණ බාහිර පුද්ගලයන් මත අපි යැපිලා ඉන්නේ. එතකොට ඒවා එකපාර අත්හරින්න නෙමෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. මේව කරමින් ඒවගේ නිදහස් වෙන්න පුළුවන්. සුද්ධෝදනයි තමයි නිවන් දැකේ කොහමද? රජ කෙනෙක් විදිහට. රජකම කරද්දී රහත් උනේ. සමහර අය තමන්ගේ අම්මට තාත්තට සලකද්දී අනාගාමි උනේ. කියතනින් දින තුන බුදු දහමෙන් බඩ මොට්ටු අත්හැරලා යනවත් ඥාතින් අත්හැරලා යනවත් කියන්නේ අපි අත්හරින ඕන අවිද්‍යාවයි. අවිද්‍යාව අත්හැරියොත් දියමන්ති වලින් කරපු ගෙදර කීටියක් ගැටලුවන්නේ. ඒ නිසා පින්නතුනි මේ දර්ශනය ඇති කරගන්නට ඕන හැම මොහොතෙම පින්නතුනි මෙන්න මේ ගමන් මඟ දක්වා තමයි අපි වෙසක් උත්සවය සමරනවා කියලා කියන්නේ ඇත්තටම. ඇත්තටම බුදුරජාණන් වහන්සේට අපි ගරු කරනවා කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ දර්ශනය මුලින් ඉඳන්ම පැහැදිලිව මගට යන කම තේරුම් ගන්න උත්සාහ කරනවා. මේකට අදාළ ධර්ම දේශනා පුලුවන් තරම් අහන්න. මේට අදාළ ධර්ම දේශනා පින්නතුනි අහන්න ලැබෙන්නේ නිකන් නෙවෙයි, මහා බලගත් කුසල කර්මයකට. රටක ජනාධිපති කෙනෙක් වුණත් මේ භාග්‍ය ලැබෙන්නේ නැහැ. මේ ලාභය ලැබෙන්නේ අතීතයේ පින් කළා ප්‍රාර්ථනා කළ ලොකු වාසනාවකින් මේක ලබන්නේ. සමහර අය මේක අහගන්න එනවා අහගන්න වෙන්නේ නැහැ දැන් මිට ඒක භාෂා ප්‍රශ්නයක් ඒක අන්තිමට කියනකොට නිඳ ගිහිල්ලා ඒක අන්තිමට කියනකොට දැන් මිට වෙන වැඩකට යන්න වෙලා ඒක නට බැනට වැඩක් නැහැ පින නැතිවම තියෙන්නේ සම මේක පිනතුනේ මහා පින කානිසංශයක් විදිහට තමයි මේකට කනෙක්ෂන් සම්පත්තිය it means the very rare auspicious moment ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියලා කියන ජීවිතේ මෙන්න මේක මේක අහන ලැබීම මෙන්න මේ කහන ලැබුණොත් තමයි ඇත්තම පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුවා වෙන්නේ මේ ධර්මය අහුවොත් තමයි අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා දන්නේ මොකද ලෝකයේ අනිත් හැම ආගම් දර්ශනයකම කියන්නේ බාහිර ලෝකයක් තියෙනවා බාහිර රූපයෙන් තමයි සැප දුක් එන්නේ කියලා කියන්නේ බුදුදහමෙන් තමයි කියන්නේ මේ ලැබෙන අත්දැකීම බාහිරින් එන දෙයක් නෙවෙයි බාහිර හෝ ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් තියෙනවා. පටවි ආපෝ තේජෝ වායෝ බාහිර තියෙන නැති නේ. ඒව විවිධ විදියට හැසිරෙන එක බාහිර වෙන්නේ. ඒකෙන් සැප දුක් ගන්නේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව. ඔබ කණ්ණාඩි ළඟට යනකොට ඒ කණ්ණාඩියේ පේන රූපේ ලස්සන නම් මොකද ඒකෙන් කියන්නේ? අපි ලස්සනයි කියලා කියන්නේ. ඒ රූපේ අඩුවක් තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? කණ්ණාඩියේ ප්‍රශ්නයක්ද? කන්නේ ප්‍රශ්නයක් නෙවෙයි අපේ රූපයේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකම තමයි අනිත් පැත්තට අපේ දිහා දකිනකොට අපට දුකක් හට ගන්නවා නම් ඒ කියන්නේ දුකේ හේතුක මෙහෙ තියෙන්නේ අපි බාහිර දෙයක් හට ගන්නකොට එහෙන සතුට වෙනවා නම් ඒ සතුට වෙන හේතුවත් මෙහෙ තියෙන්නේ ඒ වගේම දුක සතුට දෙකම දුරු කළ උපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒකේ දර්ශනයත් මේ අභ්‍යන්තරයම ඇති ඒ සම්මේ දර්ශනය ඇති කරගත්තට පස්සේ ඊටාම ලස්සන උපමාවක් බුදුදහමෙන් කියනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ යම් කිසි කෙනෙක් මේ දහම වඩමින් නිතරම ඉන්නවා නම් ඒ තැනැත්තා ඇහැට රූපයක් දකිනකොට ඒ දකින රූපය ප්‍රිය හෝ වේවා අප්‍රිය හෝ වේවා යම් කිසි අරමුණක් ඇති වෙනවා නම් ඒ ප්‍රිය අප්‍රිය දෙකම දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද කියලා කොච්චර කාලයක්ද යන්නේ යාට ඇසේ පිය ගහන මොහොතක් කියලා බාහිරින් ඇතිවෙන කේ ප්‍රිය බව අමනාප බව දුර වේලා උපේක්ෂාමයක ලස්සන දෙයක් ආමයකින් හටගත්තේ කියලා ඇසි පිය ගහන මොහතකදී තමට අවබෝධය ලැබිලා මොකද්ද තමන් සම්පූර්ණම සිහියෙන් ඉන්නේ බුදුහාම ලස්සන උපමා ටිකක් මේක කියන්නේ කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන ශබ්දයෙන් තමන්ට ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් ඒ ප්‍රිය අප්‍රිය දෙකම දුරු කළ උපේක්ෂාවේ සිට තෙහිට අන්න ගත වෙන කාලය කොච්චරද අසුරු සැනක් ගන්න මොකටද බලන්න දැන් ඇසට උපමාව දැම්මේ ඇසේ පිහෙලීම කියලා කනට උපමාව මොකද්ද ඔව් සම්දේ කියලා නාසයට කියනවා නාසයට ගඳ සුවඳක් විඳලා රාගයක් හරි ද්වේෂයක් හරි ප්‍රියා ප්‍රිය භාවයක් ඇති වෙලා ඒක දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද නාසයට උපමා කළා තියෙන හරියට නෙළුම් පොලේක දාපු වතුර බිඳක් වගේ කියලා ඇලෙච්ච නෙළුම් පොලේකට වතුර බිඳක් දැම්මම ඉක්මනටම පහට යනවනේ ඒක. අන්න ඒ වගේ තමයි ඉක්මනටම මේ නාසය ඔස්සේ ඇතිවෙච්ච හැඟීම් දුර වෙලා උපේක්ෂාවට හිත යනවා. ඊට පස්සේ කියනවා දිවට. රසයක් දැනෙලා ප්‍රියා ප්‍රිය බවක් ඇති වෙලා ඒක දුර වෙලා උපේක්ෂාවේ සිට පිහිටන්න. ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙළවරේ තියෙන කෙළ පිඬක් දිවෙන් අයින් වෙන ගත වෙන කාලය වගේ තාම සුණු හතක් කියලා. ඊළඟට කියනවා ශරීරයට පහසක් ලැබෙලා ඒ පහස ස්පර්ශයෙන් සැප හෝ දුකක් ඇති වෙනවා නම් ඒක ඇති වෙලා ඒක දුරු කරලා හිත උපේක්ෂාවේ ශනිකව පිටණ ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දික් කරපු අතක් නවන්න නවපු අතක් දික් කරන වගේ ඉක්මනට ගත වෙන කාලය වගේ කියලා. හිතට කියනවා මේ උපමාත් මතක තියාගන්න හරියම ලියසි. ඒ අංගයට සම්බන්ධයි මේ හැම දෙයක්ම. ඊට පස්සේ කියනවා හිතට අරමුණක් තමන් අතීතයේ දැකපු වහපු දෙයක් ගැන ඊට අදාළ සිතුවිල්ලක් හිතට එනකොට තමන්ට සතුටක් ලැබෙන්න පුළුවන් කවුරු හරි තමන් ගැන වර්ණනා කරපු එකක් ගැන හිතනකොට සන්තෝෂයක් තමන්ට කවුරු හරි බෑන් එකක් මතක් වෙනවා ටිකක් කේන්තියක් ඒතර මේ ප්‍රිය අප්‍රිය බව දුර වෙලා හිත ඉක්මනටම උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද උපමාවක් තියෙනවා හරියට රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිනක් දානවනම් ඉක්මනටම වේලෙලා යනවා. අන්න ඒ වගේ සුළු මොහොතකදී හිතට එන දුක් වේදනා ඔක්කොම ආවතෙම ගිහිල්ලා. මේක තමයි පින්නතුනි මේක හිතන්න එපා මාර්ග ඵල ලැබු කෙනෙක් යද්දකීමක් කියලා. තාම පුතර්ජන කෙනෙක් නේ. හැබැයි උපරිම යා සිහියේ ඉන්නේ. උපරිම සිහිය සහ නුවණ තුල ඉන්නකොට මෙයා ගැති වෙන ජීවන වෙනස හැමේ කියන්නේ. ඊට පස්සේ ඊළඟ පියවරේදී කියනවා සේක ප්‍රතිපදාව සේක පුද්ගලයාගේ මාර්ග ඵල ලැබු සෝවාන් වල ඉඳන් සකදාගාමි අනාගාමි ආදී ඊළඟ මාර්ග ඵල වල ඉන්න කෙනාගේ ලක්ෂණ ටික ඊළඟට කියනවා. මොකක්ද ලක්ෂණය? මාර්ගඵලලාභී කෙනාගේ ලක්ෂණය තමයි ඇහැට රූපයක් දැකලා අර වගේ ප්‍රියා ප්‍රිය බවක් ඇති වෙලා නැත්නම් රාග ආදී කෙලෙස් ඇති වෙනවා. එයා ඉක්මනටම ලැජ්ජාවටපත් වෙනවා. අනේ මට හොඳ නෑනේ මේ වගේ ඇති කරගන්න කියලා. ඔහු ඒ පිළිවඳව ලැජ්ජාවට පිළිකුලටපත් වෙනවා. අර තුලින් හිත යන දෙන්නේ නෑ. මං වගේ ආර්ය ශ්‍රාවකයෙකුට මේ හොඳ නෑ කියලා ඉක්මනටම අරකින් දුර වෙනවා හිත. ඒක තමයි දෙවෙනි පියවරේ ලක්ෂණය. තුන්වෙනි පියවරේ ලක්ෂණය භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය. අපි කලින් කෙටියෙන් කිව්වා. ඔන්න පින්නතුණින් අවසාන දිසාවට එන. රහතන් වහන්සේගේ අත්දැකීම. රහතන් වහන්සේ කෙනෙක් යම් රූපයක් දැක්කොත් අපි කියමු මේ මල කියලා. මේ මල ලස්සන නම් ලස්සන විදිහට බලන සතුට වෙනත් කුලමෝණ. මේ බල දිහා බලලා අනේ තව දවස් දෙකකින් මේක පරල යනවා පරවෙච්ච මල දකින්න තුලමොන්. ඒ වගේම ඒ දෙකම දුරු කළ උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් උපේක්ෂාවෙන් ඉන්න තුලමොන්. රහතන් වහන්සේට. ඒ විතරක් නෙවෙයි අප්‍රිය තමන් අකමැති අරමුණක් දකිනකොට අපිට වයසට ගිහිල්ලා යම් කිසි කෙනෙක් බොහෝම දුර්වර්ණ වෙලා කලන්ති හැදිලා වැටිලා මල මුත්‍රාත් වගුරු වාගෙන කෙනෙක් ඉන්නවා. ඒක දිහා බලලා ඒ තියෙන විදිහට මෙනෙහි කරන්න කැමති නම් එහෙම පුළුවන් මොන රහතන් වහන්සේට. අනේ ඒක න අවුරුදු 18 දී 20 දී හරි ලස්සන කෙනෙක් වෙන්න ඇති කියලා ඕනනම් අතීතයට ගිහින් අතීතයේ සිය කරන්න පුළුවන් හරියට. ඕනනම් මේ දෙකම දුරු කළා මේ තියෙන සතර මහා භූත රූප මේ පිළිවඳව මට මේ අවස්ථාවේ අවබෝධයයි අභ්‍යන්තරයෙන් හඳුනාගත්තේ මේ පැත්තෙන් කෙලෙම අනාත්මතාවයට හිත තියලා අනිත්‍යතාවය බලලා කෙලෙම අභ්‍යන්තරයෙන්ම වෙනස් කරගෙන ඕනනම් මේ පැත්තෙන් උපේක්ෂාපත් වෙන පුළුවන්. දිනොතින ඔබ කැමති නම් මේ අත්දැකීම් ලබන්න. ඔබ කැමති නම් මේ රිසල්ට් එක ගන්න. උසාවන්ත වෙන්න. ඔබ දුක් විඳින කැමති නම් බාහිර රූපේ දකින්නකොට මානෙ මේ පුතා කියලා බදාගෙන ආත්ම සංඥා වින්න කැමති නම් ඒත් කමන්නේ. ඒක තමන්ගේ වල් කියන. ඒත් එක වෙන වෙනකොට දුක් ටික ඒ ටික ඔක්කොමත් බාර ගන්න බලාගෙන කරන්න. නැත්තම් මේ යතුකම් ටිකත් කළා ඒ ඔක්කොම අභියස කිසිඳු විදියක කම්පන වේදී සිතක් ඇති කරගන්න කැමති නම් මෙන්න පැත්ත. බුදුහාම කාටවත් බල කළ නැහැ මේකම කරන්න කියලා. කැමති නම් මෙන්න මාර්ගය මේ මාර්ගය උපදවා ගන්න බුදුහාමර බොහෝ කාලයක් අපේම් කළේ පරිත්‍යාගයන් කරේ. උන්වහන්සේ සසරින් එතරුණා. බුද්ධෝසෝ භගවා පෝදාය ධම්මං දේසේති. බුදුහාමර අවබෝධ වෙන පස්සේ බුදුහාමර ලෝකයටත් මේ අවබෝධය කරන්නේ ධර්ම දේශනා කළේ. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. දාන්ත භාවයටපත් වෙච්ච බුදුහාඳුරෝ ඒ දාන්ත භාවය ඒ අභ්‍යන්තර ශික්ෂණය ලෝකෙට ලබා දෙන්න තමයි මේ ධර්මයේ දේශනා කළේ. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. මේ ශාන්ත භාවයට අභ්‍යන්තර ශාන්තියටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකෙටත් මේ ශාන්තිය ලබා දෙන්නයි බණ කිව්වේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. නිවුණා වූ බුදුරජාණන් වහන්සේ නිවී සැනසීමට පත් වුණා බුදුරජාණන් වහන්සේ ලෝකෙට මේ නිවී සැනසීම ලබා දෙන්නයි ධර්ම දේශනා කළේ. ඒ නිසා පින්වත්නි අපි මේ සාකච්ඡා කළේ අපි උදෑසනම කිව්වා වෙසක් පොය දවසේදී අප විසින් සාකච්ඡා කළ යුතු කාරණා මොනවද කියලා. ප්‍රධාන වශයෙන් මොනවද අපි වෙසක් පොයද සාකච්ඡා කළ යුත්තේ? අපි බුද්ධ චරිතය සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම ශාසන ඉතිහාසය බෞද්ධ ඉතිහාසය අපි දැනගන්නට ඕන. ඒ වගේම බුද්ධ ධර්මය දැනගන්නට ඕන. මේ බුද්ධ ධර්ම කොටස් තුනකට බෙදෙනවා. ඒක ඉගෙන ගන්න ඕන පරයාප්ති විදියට මුලදී මොකද්ද කියලා මාර්ගයේ මැප් එක ගන්නට ඕන. ඊට පස්සේ ප්‍රතිපත්ති කියන විදියට මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊළඟට ප්‍රතිවේධ කියන විදියට රිසල්ට් එක ගන්නත් ඕන. මේ තුනම යන්න ඕන. ඉගෙන ගන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන, රිසල්ට් එක ගන්න. ඒ තුනම යන්න ඕන. නිකන් ප්‍රැක්ටිස් කරන්න ගියට බෑ. මුලදී හරියට මැප් එක, ඇඩ්‍රස් එක ගත්තා වගේ හරියට මුලින්ම අගේ දක්වාම හැකිතා ධර්මයේ ගැඹුරු කාරණා ඊටාම සිල්මෙදිට අධ්‍යයනය කරන්න බලන්න. තමන්ගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කයක් වෙන්නට ඕනේ. එන්න එන්නම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔස්සේ අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක ගැන ඉතාම පැහැදිලි දැනුමක් අපට ඇති වෙන්නට ඕන. සාමාන්‍ය ලෝකයේදී පින්කම් කරද්දී පින්නතුනි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ කෙනෙක්ගේ ලෝභ ද්වේෂ දෙක කොච්චර අඩුනාද කියන කාරණේ මත. එහෙමත් නැත්නම් කෙනෙක් බලන්නේ කොච්චර දන් දුනද, කොච්චර සිල් රැකද, කොච්චර භාවනා කරාද කියලා තමයි බලන්නේ. ඒකත් හොඳයි. ඒකිනුත් කර්ම රැස් වෙන හොඳ කර්ම. නමුත් බුදුදහම ඊටත් වඩා පියවරක් යනවා. දාන සීල භාවනා කොච්චර කරාද කියන එක විතරක් නෙවෙයි. ඒව කරන්න යද්දී කොච්චර දුරට තමන්ගේ ලෝභ ද්වේෂ දෙක අඩු වුණාද කියන කාරණේ. තවත් පියවරක් යනවා බුදුදහමෙහි. තවත් ගියාට පස්සේ බුදුදහමේ බලන්නේ පින්කමක් කළ ඉවරාට පස්සේ හොඳ සිහියෙන් ඉන්න. තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. තමන් කරන පින්කම් වලින් තමන් සාර්ථක වුණා කියලා කියන්නේ තමන්ට ඇත්තටම තමන්ගේ මානසික සුවය කලින්ට වඩා එන්නෙම වැඩි වෙන්න ඕන. මනසේ තියෙන අසහනය එන්නෙම අඩු වෙන්නට ඕන. ඒ අඩු වෙනවාද කියලා බලන්නේ කොහොමද? පළවෙනි දේ තමයි තෘෂ්ණාව. යමකට තියෙන ආසාව. දැන් අපි බොහෝ විට බෞද්ධයන් විදිහට බඩමුට වලට ආසා නැහැ. නමුත් අපි කවයකට ආසයි මොකටද? කීර්තියට ආසයි. කීර්තියට කැමති. පින්කමේදී හාමුදුරන්ට කියලා නම කියව ගන්න, වැඩි ගුණ කතන කරගන්න අපි ඒකට අර ඔක්කොම ටික දීලා ඊට පස්සේ මේකට ආසා ගන්නවා. ඇත්තටම අපිත් ඒක ඇති වෙනවා. බණ එහෙම කියලා කීර්තිය ලබන ආසය අපිට. ආයි අහනවා බණ හොඳයි නේද කියලා අහන සමාජය. ඇත්තටම අපි මහනවා. හා හොඳයි කියලා අහගන්න. ඒක පිනොතනේ අපේ ඊටාම සියුම් විදිහට යනවා අපි. වාස් සැලකිනමත් වෙනවා නැත්නම් තමන්ගේ තෘෂ්ණාව බණ කියලා හෝ ඇත්තටම ඒ පින්කම කරද්දී තෘෂ්ණාව වැඩි වෙන්න පුළුවන් අපි. ඒක කියනත් ඇතැම්මිට මාන්නේ වැඩි වෙන්න පුළුවන්. දෘෂ්ටි වැඩි වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි තමන් කරන දේ වලින් පින්කමක් කළ වුණාට පස්සේ විතරක් නෙවෙයි පින්නොද තමන්ගේ දරුවෙක් හදාදී වුණත් තමන් බලන්න දරුවා හදාදී තමන්ට දරුව ගැන තෘෂ්ණාව වැඩි වුණාද කියලා තමන් බලන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවට මෙච්චර උගන්නලා තමන්ගේ මාන්නේ වැඩි වුණාද කියලා බලන්න. අනිත් පැඩ කියනවා දැන් අපේ දරුවා හාලු විශ්වවිද්‍යාලින් ආයගේ දරුව මෙහෙද අපේ එකන හාවඩ්නේ කි. ඔයාගේ කෙනා බර්ක්ලි ආ එහෙම කියන. ඊට පස්සේ එතනත් බලනවා අපි කීර්තිය ගැන. ඔයාගේ කෙනා මැනේජ්මන්ට් එකේ අපේ කෙනා මෙඩිසින් එකේ. එහෙම කීයේ නිතරම බලන්නේ ඒ කෙනොත් ඉතාලම සියුම් මෙඩියට පේන තුනේ තමන්ගේ මාන්නේ වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ ගැන වාස්සලගේ නිතර මන මන බලනවා. තමන්ගේ ඉහළ තැනට තමන් ගන්න බලනවා. ඊළඟට ඒව කරන්න එපා කියලා නෙමෙයි මේක නේව කරන්න. ඉහළ මෙහෙකට යවන විශ්වවිද්‍යාල ડોක්ටරේට් දෙකක්ම ගන්න එකක් නෙමෙයි. ඒව කරන ගමන් මේ කෙලස් ටික අපි අඩු වෙනට ඕන. අනිදී තමයි දික්ටි කියන එක. දික්ටි කියන්නේ සංඛය දික්ටිය තමන් ඉස්මතු වෙන දරන උත්සාහය. තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තර නিত্য වූ ආත්ම වූ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන අන්න ඒ කෙනා ඉහළට ඉස්මතු කළ දරන උත්සාහය. මේකත් අනිත්‍යවත් එකකටම යන්නේ. මෙන්න මේ දික්තිය තමන්ගේ ළඟ අඩු වෙන්නට ඕනේ නේද? තමන්ගේ ජීවිතය ගැන සතර සත්‍පට්ඨානේ ඔස්සේ තමන්ගේ ජීවිතය තමන් සකස් කර ගන්නකොට තමන්ට අවබෝධයක් ලැබෙන්නට ඕන මේ ශාරීරිය තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි. මේ ශාරීරිය තියෙන්නේ මොනවද? ඔව් මේ ශාරීරිය එකහතරකින් තියෙන සතර මහා භූත රූප පඨ වියාපෝ තේජෝ වලින් හැදිච්ච මේ හතර තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ හතර ලැබුණේ කොහොමද? මේ හතර ලැබුණේ පිනුත් එක අතකින් පෙර විඥානය බලපෑවා. අනිත් අතින් අපේ අම්මා ගත්තු ආහාර වලින්, ඒ වගේම අපි මේ රෝගෙට බිහි වුණාට පස්සේ අපි ගත්තු ආහාර පාන වලින්. මේ ශරීරය ගැන වෙන දෙයක් නෙවෙයි, ආහාර පාන වල පරිවර්තනයක් නෙවෙයි. ඔය කබලින් කර ආහාරේ ප්‍රතිපලයක් නෙවෙයි. අපි කාපු බත් නේද කොච්චර කන්නේ නැද්ද? බත්නේ හාල් මිටි ගණන්නේ. ඔය පරිප්පුත් මිටි ගණන් ඈ, කිරි හොදි ගැලුම් ගණන්, වතුර බවුසර් ගණන්. ඒව ලබල පිනතුනේ ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ශරීරේ වෙන දෙයක් නෙමෙයි. මේකට ආඩම්බර වෙන දෙයක් නෑ. මගේ කොණ්ඩෙ ලස්සනයි, මූණ මේ පැත්ත ලස්සනයි. එහෙම අමුතුම ලස්සන වෙන දෙයක් නැහැ. එහෙනම් අර පරිප්පු වලට ඒවට තමයි ආස කරන්ති ලස්සන කියලා කියනවා ඉතින්. ඒ වගේ ලබාගත් දෙයක් පින්නතුනි මේ ශරීරය කියලා කියන්නේ. මේක සමන්ට පේන කොට පින්නතුනි මේ තමන්ගේ ශරීරය නිසාවත් මාන්නයක් ඇති වෙන්නේ. අනිත් තරගේ තමන් ඉස්මතු වෙලා දරන උත්සාහයෙන් එන්නම අඩු වෙනවා. ඒ වගේම මේ ශරීරය අවසානයේ ගත්තොතින් මේ මහා පොළවේ නිෂ්පාදනය වෙච්ච දෙයක ප්‍රතිඵලයක් අන්තිමට මේ ශරීරයත් මේ මහා පොළවට එකතු වෙනවා කියලා දකින්නවා තමයි. මේක තියෙන පටවි ගතිය පොළොට එකතු වෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙන ආපෝ ගතිය, වතුර ගතිය වතුරට එකතු වෙනවා, තේජෝ ගතිය තේජෝ ගතියට එකතු වෙනවා. ඒ වගේම මේ වාතය අවකාශයත් මාධ්‍යත් එක මේ අපි ඉන්නේ. මේ හතරෙන් පොළවෙන් ඇති වෙච්ච දේ ඒ හතරෙන් දෙයටම නැවත එකතු වෙනවා. අපේ විඥානය කියන්නේ ඉස්තර දෙයක්වත් නෙවෙයි. ඒකත් හැම මොහොතෙම ඇති වෙමින් නිරුද්ධ වෙමින් ඒ විඥානේ ස්වභාවයට අනුපතන හරි සතර මහා භූත රූපයකට සම්බන්ධ වෙන මේ සතර ගමන අපිට තියෙනවා. ඒකට මෙන්න මේ දෙකම අවබෝධ වීමත් එක්කම පිනුතුනේ මේ අපි කරන හැම දෙයකින්ම තමන් පින්කමක් කළත්, යම් කෙනෙකුට උදව්වක් කළත්, තමන්ගේ ජීවිතවල හදාගෙන හිටියත්, දරුවන්ට ඉගැන්නුවත්, දරුවන්ට රැකිරක්ෂා අරන් දීලා ආවා විවාහ කළ දුන්නත් ඒ හැම දෙයක්ම හොඳින් කරන්න. ඒ හැම දෙයක්ම කරන ගමන්ම අවසානය බලන්න මෙන්න මේක නිතර බලන්න. තමන්ගේ තෘෂ්ණාව වැඩි වුණාද අඩු වුණාද? තමන්ගේ සක්කාය දිටි අඩු වුණාද වැඩි වුණාද? මාන්නේ අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. වැඩි වුණා නම් වැඩි වෙලා තියෙන දුක, අඩු වෙලා නම් අඩු වෙලා තියෙන දුකමයි. සක්කාය දිටි අඩු වුණා නම් අනිත් පැත්තෙන් සැප තමයි වැඩි වෙලා තියෙන්නේ. මානසික සුවය වැඩි තමයි. එන්න එනව තමන් සැහැල්ලු කෙනෙක්, සරල කෙනෙක්, සානුකම්පිත කෙනෙක්, පරිත්‍යාගශීලී, මෛත්‍රී සහගත, සමානාත්මක යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එන්න එන්නම තමන්ගේ අනිත් පැත්ත එක තියෙන ගැටුම අඩු වෙනවා. එන්න එන්න නිතරම බාහිරට ප්‍රතිකාර දක්වන ගතිය අඩු වෙනවා. බාහිර රූප ශබ්ද ආදිය තුලින් තමන්ට අරමුණු තමන් අත්විඳිනකොටම තමන් නිතරම බලන්නේ අභ්‍යන්තරේ බලන වෙනද නිතරම බාහිර බැලුවේ. යම් කෙනෙක්ගෙන් ෆෝන් එකක් තියෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා බැලුවා ෆෝන් එක දිහා. පස්සේ ෆෝන් එක අයිතිකාරය දිහාත් බැලුවා. එහෙමනේ ඉස්සෙල්ලා බැලුවේ. දැන් එච්චර දුවන්නේ නැහැ තමන්. දැන් ෆෝන් එකේ රින්ස් යනකොටම එතනින්ම අවසන් කළා. එතකොටම දන්නවා තමන්ගේ ළඟ දැන් මේ කේන්තියක් ඇති වුණා නේද කියලා තමන් දකිනවා. වෙනද හිතේ ගැටුම් ඇති වෙන එක දැන් අච්චර දුර යන්නේ නැහැ තමන්. අන්තිමටම ශබ්දයක් එනකොට ඒ පැත්ත බලන්නේවත් නැහැ තමන්. ශබ්දයක් විතරක් කියලා මේ හැරෙන්නේවත් නැහැ තමන්. දැන් අර සැරියුත් හාන්දර දවස් හද පින්න පාත් යනකොට හොඳට ගෙස් බාලා යක්ෂයෙක් ඇවිල්ලා ඉතාම සැරේට උන්වහන්සේගේ හිතට පහරක් ගැහුවා. සැරියුත් හාන්දරට දැනුණ වේදනාව හැබැයි ක්ෂණිකව හිත ධ්‍යාන අරමුණක පිහිටුවා ගත්තා. නැති සාමාන්‍ය කෙනෙකුට කියනවා මේක ගහපු ඒ පහර හැටියට හිත පැලෙල යන පහරක් කියලා. නමුත් උන්වහන්සේ ක්ෂණිකව අභ්‍යන්තර පැත්තෙන් වෙනස් වුණා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ හැරිලවත් බැරි හැරුණේවත් නැහැ. මේ යක්ෂයට මහා පුදුම කම්පාවක් ඇති වුණා. මෙච්චර දෙයක් කළේ බැලුවවත් නැහැ කියලා ආයෙවිල සමාගන්න මට්ටමට ආවා. හැබැයි සමාගන්න තරම් උට හැකියාවක් ලැබුණේ උට මහ විපාකයක් ලැබුණා. කෙසේ වෙතත් මා සඳහන් කළේ හරියට සිහින් ඉන්නකොට පිනතුණි ඒ බාහිර දෙයක් තුලින් ඒ යන්න තියෙන පියවර ගන්න අඩු වෙනවා Tamanට. දැන් කෙනෙක්ගේ අඩුපාඩුවකදී අපි වෙනදා තව කෙනෙක් එක්ක කතා කළානේ. දැන් යනකොට දැන් කතාව අඩුයි. දැන් එහෙම කතා කරන්නේ නැහැ. දන්න මේ කතා කරන්න යනකොටම දැන් මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා දැන් සංකල්ප දෙතිය මට පිළිහෙටලා දැන් මේ කරන්නේ ආහවල් පුද්ගලෙක් ඉන්නවා එයා ඉස්තරයි කියන හැඟීම අපි අභ්‍යන්තරයේ තියාගෙන තමයි අපි නොදෙනවත්ම වුණත් ඒ සිතුවේ හිතාගෙන තමයි අරයා හොඳයි අරයා නරකයි අරයා බැන්න මට අරයා හැසිරෙච්ච විදිය හොඳ නැහැ එහෙම කියලා අපි සියලුම විවේචනය කරන්නේ මේ පැත්තෙන් සත්‍ය පුද්ගල සංඥාව තියාගෙන. දැන් මෙයා වෙනද වගේ අර දුර යන්නේ නැහැ. දැන් මෙයා දැක්කනම් එච්චරයි කියලා මනස තවෙන් බලනවා. ආයෙත් කතා කරන දෙයක් ඉතුරු වෙලාවක් නැහැ. කොයිතරම් වරදක් කළත් මේක න අනාත්ම කෙනෙක් නේද කියලා දැකපු ගමන් ආයෙත් ඉතින් මෛත්‍රිය වඩන්න ඕනේ නැහැ. ඊටත් වඩා එහා ගිහිල්ලා යන්න. වෙනද පාලනය කරේ මෛත්‍රිය වඩලා දෙතිස් ගුණේ වඩලා සතර මහා භූත රූපේ වඩලා ගාක් පාරවල් පසුකවල ගියා. දැන් මේව කලින් කළ තිබ්බම මොකද වෙන්නේ? ඔව් මෙහි කේනකොටම අර මුලටම හිත දින තමයි දැක්සයි දැන්. එනිසා පින්නොතුනි මෙන්න මේ යන ගමනේදී අනිත් පරිසරවල වලින් පින්නොතුනි උපරිම වාසිය තමන් ගන්න ඕන. තමන්ගේ ළඟ හුඟක් සත්පුරුෂ දහම් තියෙනට ඕන. විශේෂයෙන්ම පින්නොතුනි කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග ටික හැකියතාක් දිනු කරගන්න. සක්කෝ උජෝච සූජෝච කියලා ආදී ගුණ තියෙන්නේ. දක්ෂ වෙන්න, දැන් මේ ධර්මය අහන දක්ෂ වෙන්නට ඕන, ඒක පුහුණු කරන් දක්ෂ වෙන්න ඕන, අවංක වෙන්න ඕන, අනතිමානී වෙන්න ඕන, හොඳට අහුම්කම් දෙන්න ඕන, කළගුණ සලකන්නට ඕන, දක්ෂ වෙන්න, බුද්ධිමත් වෙන්නට ඕන, සුළු හෝ වරදක් නොකර ඉන්නට ඕන. මෙන්න මේ ගුණාංග පුළුවන් තරම් තමන්ගේ ජීවිතය දිනු කරගන්න. ඒ වගේම මෛත්‍රිය වඩන්න. ඒ වගේම තමන්ගේ අමතා තියෙනවා නම් පුළුවන් තරම් යර සලකන්න. අසරණයන්ට සලකන්න. දෙඩ වෙච්චට උපස්ථාන කරන්න. ස්වාමීන් වහන්සේට සලකන්න. මේ හැම දෙයකම පින්නතුනි අපට අවසානයේ ලැබෙන දේ තමයි අර ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වටාවේ තියෙන බෝධි ටික වගේ, ගල් ප්‍රාකාරය වගේ, ඒ හැම දෙයකින්ම තමන්ට අර බෝධින් වහන්සේ කරා යන්න උදව් කරනවා. මේ බෝධින් වහන්සේ ළඟට යනකම් අපට අනිත් ඔක්කොම ටික උපකාරය ඕන. ඒක පාර ප්ලේන් එකකින් ගිහලා අතන බහින්න බෑ අපට. ඒ පාරේ ඉඳන්ම, පඩිපැලවල ඉඳන්ම, වැලිමළුවේ ඉඳන්ම හැම දෙයකින්ම අපට පිහිටක් වෙනවා අර උඩමළු වෙන බෝධින් වහන්සේ ළඟට යන්න. ඒ නිසා ඉතින් යන කම්පිනුතුනේ හැම දෙයකින්ම දැන් මෙතෙන්ට ආවත් තමන්ට මේ ඉතින් පිරිසුදු කරන හරි යන්න පුළුවන් නම් වෙලාව තියෙනවා නම් ඒක හරි කරලා යන්න. ඒ වගේම තමන්ට කලින් ඇවිල්ලා මේ ටික සූදානම් කරන්න පුළුවන් නම් ඒව හරි කරන්න තමයි. ඒ හැම දෙයකින්ම තමන්ගේ ශක්තිය මේකට වාසිය තමයි ලබා ගන්න ඕන. ඒ නිසා මේ ගමන් මග යන්න පුළුවන්කම තියෙන්නේ එක පැත්තකින් නුවණැති කෙනෙක් වෙන්න ඕන, අනිත් පැත්තෙන් අවංක කෙනෙක් වෙන්න ඕන, අනිත් පැත්තෙන් මෛත්‍රී සහගත කෙනෙක් වෙන්න ඕන. බුද්ධිමත් බව, අවංක බව, මෛත්‍රී සහගත බව. මෙන්න මේ තුන තමයි තමන් කොයි තරම් දුරට ඉදිරියට යනවාද කියන එක තීරණය කරන ප්‍රධානම කරුණ බවට පත් වෙන්නේ. මේ තුන තමන්ගේ ළඟ තියෙනවා නම් අනිත් අඩුපාඩුකම් කොච්චර තිබුණත් තමන්ට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි පුළුවන් තරම් දාන සීල භාවනා කරමින් ශක්තිය ලබා ගන්න, නිරෝගී භාවය ලබා ගන්න, දිගාසිරි ලබා ගන්න. දවසක් හරි වැඩිපුර කාලයක් නිරෝගීව මේ ශ්ලෝකේ ජීවත් වෙලා මේ අත්දැකීම තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් කරගන්න බලන්න. මනුස්ස ලෝකේ පින්වත්නි එක දවසක් ජීවත් වීම නිරේහි කල්පයක් ජීවත් වෙනට වඩා වටිනවා. මනුස්ස ලෝකේ බුද්ධෝත්පාදන කාලයක එක දවසක් ජීවත් වීම නිරේහි කල්පයක් ජීවත් වීමට වඩා වටිනවා. නිරේහි දුක් විඳින සමහර සත්තු කෑ ගහලා කියනවලු මට එක දවසක් දෙන මනුස්ස ලෝකෙට යන්න මේ සම්පූර්ණ දුක් ටිකෙන් නිදහස්ල මං එක දවසෙ දෙපින්කම් කරනවා කියන්නේ. අපිට කොහොමද මනුස්ස ලෝකෙ ගානක් කරන්නේ නැන්නේ? දවස ගෙවිල යන්නේ කොහොමද කියලා උඩ බලාගත්තොත් බලාගෙන සමහර ඇත්තෝ දිනුත්‍රි මේක හරියට හරිය අපි බුදුහාඳුරන්ගේ සද්ධර්ම විශ්වාස කරනවා නම් බුදුහාඳු සඳහන් කරනවා බුදුහාඳු සඳහන් කරනවා ඉහෙළම කුසලයට අපි යන්නේ කොහොමද කියලා. පින්කම් වල ඉහෙළම තැන අපි තේරුම් ගන්නට ඕන. විභංග සූත්‍ර වලින් ධර්ම විභංග සූත්‍ර වලින් දක්වනවා තිරසංගත සත්‍යකුට යමක් දෙන්න ඒක ආත්මව 100ක් ආනිසංස දායි. තිරසංගත සත්‍යකුට කැම ටිකක් දුන්නා. තමන් කෑම කාල සෝදන භාජනයේ දුල් ටික එළියට සතෙකුට ආහාරයක් වේවා කියලා කෝමිටියකට කෑම ටිකක් දැම්මත් ඒක ආත්මව 100කට තමන්ට මේ ආනිසංස ලාභදායි දෙයක් කියලා. ඒ වගේම කියනවා යම් කෙනෙක් දුස්සීල මිනිසියෙකුට කෑම ටිකක් දුන්නා. ඒ කෑම ටික ආනිසංස ආත්මව 1000කට ප්‍රතිලාභදායි කියලා. දුස්සීල මිනිසියෙකුට වඩා සිල්වත් මිනිසෙකුට දෙන එකත් බව ලක්ෂයකට තමට අනිසංසදායි. මාර්ගඵලාවේ සෝවාන් කෙනෙකුට දානයක් දුනොත් ඒක අසංකේයෝ අප්‍රමේයෝ කියලා කියනවා. ගණන් කරන්න බැරි තරම් අනිසංසදායි කියලා. සෝවාන් කෙනෙකුට වඩා සකදාගාමී කෙනෙකුට වැඩි, ඊට වඩා අනාගාමී කෙනෙකුට වැඩි, ඊට වඩා අරහතන් වහන්සේ කෙනෙකුට වැඩි, ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වැඩි, ඊට වඩා බුදුරජාණන් වහන්සේට වැඩි, ඊට වඩා සංසතු දානයක් දෙමින ඊට වඩා අනිසංසදායි. ඊටත් වඩා අනිසංසදායි සංඝයා වහන්සේ නමකට කුටියක් පූජා කරන එක, ආවාස පූජාවක් කරන එක. ඊටත් වඩා අනිසංසදායි එක දවසක් සිල්වත් වෙන එක. ඊටත් වඩා අනිසංසදායි වාකා සිල්වත් වෙනටත් වඩා අනිසංසදායි ඒක අසුරු සනක් ගන්න මොහොතක් මෛත්‍රී භාවනා වඩන එක. ගුවකලක් මෛත්‍රී භාවනාවට වඩා වඩනවට වඩා අනිසංසදායි එක සුළු මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීමයි. අනිත්‍ය සංඥාව කියන්නේ මේ ඇසෙන් දකින රූපය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දකින්න, ඇහත් අනිත්‍ය වශයෙන් දකින්න, කන අනිත්‍යයි කියලා දකින්න, ශබ්ද අනිත්‍යයි කියලා දකින මේ ආයතන 6, විඥාන 6, ධාතු 18, ස්කන්ධ පංචකය, පරිසම්පාදෙන කාරණාවල අනිත්‍යතාවය, මේ විවිධ න්‍යායවලින් අනිත්‍යතාවය නිතරම බලන්න. දවසට තත්පර 10ක් බලන්නේ ඇති. තත්පර 10ක් බලන්න. දැන් බණක් අහද්දී උනත් ඔබ ඒක හිතමින් ඉන්නේ. ඔබ ඒ කුසලයේ උඩරිම දිනු වෙනවා. හිතන්නේ පැත්තක පියාගෙන ඉන්න ඕන කියලා හිතන්න එපා. වාහනේ ඩ්‍රයිව් කරන ගමන් එහාට පේන රූපේ දකින්නේ අනිත්‍ය වශයෙන්. පිටිපස්සේ කෙනෙක් ෆෝන් එකක් ගහුවොත් ඒකත් අනිත්‍යෙන් බලන්න. ඔබට වාහනේ යන ගමන් අනිත්‍ය වැඩි මේ යනකොට. ඔබේ හිතගෙන සිතුවේ හැම සිතුවිල්ලක්ම අනිත්‍ය තමයි බලමින් යන්න. උපරිම ලෙස වර්තමාන මොහොත තුළ සිත තියාගෙන දැස් වෙන්න. පින්නතුනි මේක තමයි මේ අවස්ථාව ලබා ගන්න තමයි පින්නතුනි අපි මනුස්ස ලෝකයට ආවේ. මේ අවස්ථාව ලබා ගන්න තමයි අපි වාසනාවන්ත අම්මල තාත්තලගේ දරුවෙලි ඉපදුනේ. හිතරක් නේ පින්නතුනි. ලෝක බෝලේ භාගයක් අනිත් පැත්තට ආවේ මේකටම තමයි. හිතන්නේ වෙන දෙයකට කියලා දරුවන්ට උගන්වන්න හෝ උපාධියක් ගන්න හෝ ඒකට නෙවෙයි පින්නතුනි මෙච්චර දුරක් ආවේ. මෙච්චර දුරක් ආවෙත් මේ ධර්මයේ හැසිරෙන්නම කියන එක ඔබ විශ්වාස කරන්න. අනිත් දේවල් හැමදේම කරන්න, හොඳ රැකියා කරන්න, හොඳ වාහන පාවිච්චි කරන්න, හොඳ සිටියේ ඉන්න, හොඳටම ගේ හදාගන්න, දරුවන්ටත් හොඳටම උගන්වන්න, හොඳ ලස්සන ඇඳුම් අඳින්න, හොඳම තාක්ෂණයේ අලුත්ම උපකරණ පාවිච්චි කරන්න. ඒව නොකර ඉන්න එපා. ඒව කරන ගමන් ධර්මයේ උපරිම තලයට යන උත්සාහ කරන්න. දිනපතාම දිනන ධර්මයේ දිනපතාම මෛත්‍රී සංගත වන්න උපරිම ලෙස අනිත්‍යතාවයේ වඩන වේලාව වැඩි කරගන්න. බුදුදානේ හැටියට සතර සතිපට්ඨානයේ තමයි පින්නතුනි අපට නියම සැනසීම නියම රැකවරණය. බුදුහාමර දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විශය තුල හැසිරෙන්න කියලා. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ තුල තමන්ගේ කය, වේදනා, සිත, ධර්මතා ගැන උපරිම ලෙස වර්තමානයේ තුල සිත තියාගෙන ඉන්න. ඒ සිත තියාගන්නවත් එක්කම තමන්ගේ අස් කන්න ආසාද ඉන්ද්‍රිය වල අනිත්‍යතාවය බලන්න. උද්‍යාවදීච මොහොත පටන්ම රාත්‍රී නිින්දට යනකම්ම හරියට ගලන ගංගාවක් වගේ ගංගාවේ කොතන අත දැම්මත් වතුර ගෑවෙනා වගේ හැම මොහොතෙම සතිපට්ඨානය තුළ ඉන්න. උපරිම ලෙස වර්තමානයේ තුළ ඉන්න. ඉඳගෙන ඕන දෙයක් කරන්න. අනිත් කෙනෙකුට බැන්නත් කමන්නේ. පාර අතු ගෑවත් කමන්නේ. ගුටි ගෑවත් කමන්නේ කාගෙනද? ඕනම දෙයක් කරන්න මේ සතර සතිපට්ඨානය තුළ ඉඳගෙන ඒ හැම මොහොතකම ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ රැකවරණ යට තියෙන සේම භූමිය තුළ. ඒ සතර සතිපට්ඨානෙම බයිමේ තියම් කිසි මොහතක ඉන්නවා නම් ඔබ ඉන්නේ කොහෙද? මායයේ ගිඩමේ ඉන්නේ. මායයේ විශේෂ භූමිය. කොයිතරම් ඇහැට ලස්සන රූප වෙනිමින් ඒ මොන දෙයක් වෙනිමින් හිටියත් ඔබ වෙනත් කෙනෙකුගේ ග්‍රහණය වල ඉන්නේ. දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම කරමින් එදිනදා කටයුතු ඉතාම සාර්ථකව කරන්න මේ ධර්මය අහනකින් උපරිම ආශිර්වාදය ගන්න තමයි. මේව කරනකොට ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. රැකී රක්ෂා කරන කෙනා එන්නෙනම රැකියාව දිනු වෙනවා. දරුවෝ ඉන්න කෙනෙක් නම් දරුවාන්ට හොඳට කටයුතු සාර්ථක වෙනවා. හැම දෙයකම ආශිර්වාද ලැබෙන විතර නේ තමන්ට ඉතරනේ වෙනුයි තමන්ගේ අම්මා තාත්තා ආසනිය පිළි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ ආශිර්වාද ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි මේ ධර්මයේ හැසිරෙනකොට තියෙන ඉගෙනම ආනිසංසය තමයි මේ ආත්මය අම්මා තාත්තා විතරක් නෙවෙයි. ආත්මවාසීය ගානක අතීත අම්මල තාත්තලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් වෙනවා. අනේ මගේ දරුවා මගේ පුත දුව ආවනා කරනවා කියල. පැහැදිලිම සාධක පින්නතුනි ධර්මය තුළ තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා භාවනා කරනකොට බණ කියනකොට ගිය ආත්ම භාවයේ අම්මල තාත්තලා දිවි ලෝකෙන්ද ලැබිලා බණ අහනලු මගේ පුතාද බණ කියනවා කියල. මේ ආත්මය අමතාම ඉන්නවා. මේ ආත්මවාසීය ගානකට කලින් අම්මා කෙනෙක් ඇවිල්ලා බණ අහනවා අද මගේ පුතා බණ කියනවා කියල. පින්නතුනි බුදු දහම කියන්නේ මේ අවුරුදු 50කට අම්මට තාත්තට උදව් කරන දහමක් නෙවෙයි. බුදු දහම කියලා කියන අපේ කල්ප ගණන් අපට කිරි දීලා කිරෙන් දහඩියෙන් ලේයින් අපෝ පෝෂණය කරපු අපේ අතීත මෞද්‍යමාපියන සලකන දහමක් මේක. හැම දෙයක් කෙරෙන පිණිස ඉතාම බුද්ධිමත්ව බලන විදියක් තමයි බුදු දහමෙන් කියන්නේ. කෙනෙකුට කෑමක් දීලා දවසක් උදව් කරන දහමක් නෙමෙයි බුදු දහමේ කියලා කියන්නේ. ඊට වඩා මුළු සංසාර ගමනකටම පුදුකෙන් පිළිහිට වෙන දහමක් මේක. අපි කෙනෙකුට අවුරුදු 100ක් උදව් කළක් පිණිසුනි. අපි කෙනෙකුට අවුරුදු 100ක් ආහාර පාන ගෙවල් දොරවල් දුන්නත් ඒ අවුරුදු 100ක් උදව් කරන එක හරියට පිණිසුනි. සංසාරට සාක්ෂිව ගන්නකොට ඕ එක දවසක කෑම වේලක් දුන්නා වගේ. ඉතාම සුළු දෙයක්. යම් කිසි කෙනෙකුට ධර්මයෙන් අපි උදව්වක් කරනවා නම් ඒ තැනත්තාට සාල කාලයකට යාට මේ සංසාරේ නික්මෙන්න සුගතිගාමි වෙන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා තමයි සම්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. පින්නතුනේ ධර්මයට අදාළ කරුණ වලින් අප මේ සාකච්ඡා කරපු කරුණ වලින් පින්නතුනේ ගැටලු තියෙනවා නම් දැන් අහන්න අපි අවස්ථාව ලබා දෙනවා. පින්නතුනේ අදාප්ප උදෑසන වරුවේහි ධර්මයේ මූලික කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. බුදුහාඳුරන් චරිතයත් එක්ක තියෙන කරුණු ටිකක් සහ බුදු ධර්මයේ මූලික පදනම වන කම්මසකස සම්මාදිටී ඉඳලා සම්මුති සත්‍ය තුල ඉඳගෙන ස්වර්ගගාමි මාර්ගයට දාන සීල භාවනා කරන්නේ කොහොමද කියන කාරණය තමයි අපි මුලින් සාකච්ඡා කළේ. ඒ කම්මසකස සම්මාදිටී ඉඳලා කරන දාන සීල භාවනාවල අනිසංස විදියට තමයි පින්නතුනි අපි කරාව අතීතයේ කරපු පින් කම්ම අනිසංස විදියට තමයි අපට මේ ආත්ම භාවයේ මේ පාසු ගන්න එක ලැබිලා තියෙන්නේ. ඒකට කියනවා පුබ්බේච්ච කතපොඤ්ඤතා කියන්නේ ඒක. ඒ ටික ලබලා අපි කරන්නේ පින්නතුනි මේ බාහිර පරිසරය ලස්සන කරගන්න කරන්නේ. බාහිරින් එන දුක් ටික අඩු කරගන්න කරන්නේ. හැබැයි පින්නතුනි එහෙම කරයි කියලා අපි සම්පූර්ණ දුක නිදහස් වුණා වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට බාහිර මත අපි යැපෙන කම්ම දුක නිදහස් වෙලා නැහැ. අපි ජරා මරණ වලට යනවා. ඒ නිසා තමයි බුදුදහමේ දෙවෙනි පියවරක් කියන්නේ විමුක්ති මාර්ගයක්, මොක්ෂ මාර්ගයක්, ඩිලිවරන්ස් පැත් එක. ඒකෙන් කියන්නේ මොකද්ද? දුක ඇති වෙන විදිය තේරුම් අරගෙන අභ්‍යන්තර පැත්ත වෙනස් කරගෙන බාහිර දුක් වෙන අරමුණේදී දුක් නොවේනට තමන්ගේ මේ පැත්ත වෙනස් කරගන්න එක. එහෙම genaට බාහිර සැපාරමුණේ සැප වෙනින්නත් පුළුවන්. සැපාරමුණේ තමන්ට අනිත් පැත්තට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ සැප දුකම දුරු කළා වන්නම් උපේක්ෂාවෙන් බලන්නත් පුළුවන් තමන්ට මේ අවබෝධය නිසා. ඒ නිසා පින්නතුනේ ඉතාම වටිනා දර්ශනයක් සාරාංශගේ කල්පනාක්ෂයක අධ්‍යක්ීම ටිකක් අපි ඉපදෙනකොටම පින්නතුනේ බුදුහාඳුර කෙනෙක් පහළ වෙලා අපට උපදවා දීලා අවුරුදු 2500ක් ස්වාමීන් වහන්සේලා කරකගෙන ඇවිල්ලා අපේ අතර දීලා තියලා තියෙනවා. මේ අවස්ථාව මගහැර ගන්න එපා. ඒ වටිනා මොහොතෙන් පිනතුනේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරන එකේ ආරම්භක පියවර පිනතුනේ දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරන්න. එතනින් පටන් ගන්න. අපි මේ මොන දර්ශන කතා කරා අපිට අඩුම ගානේ විනාඩි 5ක් කරේ මෛත්‍රී භාවනා කරන්න බැරි නම් පිනතුනේ අපිට මුකුත්ම නැහැ. ඒ නිසා මේ දර්ශනයත් එක්ක මේ විනාඩි 5ෙන් පටන් ගන්න. විනාඩි 5ක් බැරි නෑනේ අපිට. පහක වාඩි වෙල කරන. ඒ පහට ඉගෙන ටික දිනපතාම වැඩි කරන තමන්ගේ දක්ෂතාවය මත විනාඩි 6 කරන්න, 7 කරන්න, 10 කරන්න. ඒ අතරේ වාඩි වෙල කරනට අමතරව ඇවිදින කොටත් මේක කරන්න පුළුවන්. ඒ අතරේ පිනුතුනි ටිකෙන් ටික සමතේ දිනු කරන අතරේදී අනිත්‍යතාවය පුළුවන් තරම් බලන්න. සින්දුවක් අහද්දී වුණත් අනිත්‍යතාවය බලමින් කරන්න. දැන් හවසට සින්දු කියනෝනේ නේ. ඔය සින්දුත් කියන කමන්නේ. සේසක් කුඩුත් පත්තු කල සින්දුත් තහමින් අනිත්‍යතාවයත් හොඳට බලන්න. ඒ හැමදේම කරමින් පින්නතුනි නිතරම ධර්මාර්ග ඉදිරියට යන උත්සාහ කරන්න. හොඳයි, ඒ සඳහා මේ හැමදෙනාටම තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී භව දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වෙසක් පොන් බොහෝ දිනේ නිමිති කරගෙන 2561 වෙනි බුද්ධ ජයන්තිය මෙනෙහි කරමින් සිහි කරමින් සමරමින් බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේ පින්නතුන් ඒක රාසි වෙලා හිමිදිරි පාන්දර පටන් බොහෝ පින්කම් කළා. ඉතින් පින්නතුන් හුඟා සතුටටපත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහි කරන මේ දවසේ අපි ඊටාම අර්ථවත් විදියට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට ගරු කළා කියලා ඔබ හුඟා සතුටටපත් වෙන්න. ඉතින් පින්නතුන් මේ වගේ පින්කම් ඊටාම ලස්සනට කරගෙන ලැබෙන්නේ අපේ මේ ස්වාමින් වහන්සේලගේ කැපවීම නිසා. ඉතින් විමල රතන හාමුදුරුව, විමල කිත්ති හාමුදුරුව, සාන්ත හාමුදුරුව ඇතුළු ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔබ වෙනුවෙන් වාක් මහන්සි වෙනවා. ඉතින් ඔබ එන්න කලින් අපි දැක්ක ඉතින් ඊයේ අපි එනකොට මේ හැම දෙයක්ම සුද්ධ කළා. ඔබට දූවිලි පොඩ්ඩක්වත් නැති වෙන විදිහට මේ හැම අස්සක් මුල්ලක් නෑරම උන්වහන්සේලා සුද්ධ කරනවා පාත්‍රෙමගේ ඉඳන්. ඉතින් මේ හැමදේම කරන්නේ ඔබට මේ වටිනාම දේ ධර්මයේ දෙන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලටත් අපි උපරිම ලෙස කෘතඥ වෙන්නට ඕන, උන්වහන්සේලාත් හොඳින් රැක බලා ගන්නට ඕන. ඉතින් උන්වහන්සේලටත් අපි ආශිර්වාද කරමු. මේ පින්කම් වලින් උන්වහන්සේලා සිදු කරන ආගමික අධ්‍යාපනික සීල කටයුතු සඵල වෙනට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අපනමින් මිය ගිය මේ ආත්ම භාවයේ අපේ අමල තාත්තලා ඥාතින් විතරක් නෙවෙයි සසරගත ජීවිතවලදී අපට දෙමව්පියන් වෙලා අපට උදව්පකාර කළ සියලුම ඥාති මිත්‍රාදී හුදමේ පින දැක සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාම සැපෙන් සැපයටපත් වෙත්වා. අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රතිමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඥාන සංසයෙන් සම්මද්‍රිෂ්ඨික දිව්‍යනොත් පින් අනුමෝදන්ව පින තුන හැමදෙනාටම සියලු යහපත උදා කර දෙත්වා. ඔබ හැමදෙනාගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දෙමව්පියන්ගේ නිරෝගී භාවය, ඔබගේ රැකී රක්ෂාදී මේ හැම දෙයක්ම වඩ වඩාත්ම දැහැමිව සාර්ථකව කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්වත්නි, අද හිමිදිරේ පාන්දර පටන් දාන සීල භාවනා ධර්ම ශ්‍රවණ ආදී වශයෙන් සිදු කරගත් මේ සීලෝ පින්කම ආනිසංසෙන් පින්වත්න හැම දිනාට මේ ලෝකයේ වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. දිනෙන් දින පින්වත්න සිදු කරන සීල දැහැම කටයුතු වඩ වඩාත්ම සාර්ථකව කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා, භයං පන්තාච නිබ්බයා, සෝකං පන්තාච නිසෝකා, හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.